Sādhu, sādhu, sādhu. Buddhaṃ, buddhaṃ, buddhaṃ vande. Dhammaṃ, dhammaṃ, dhammaṃ vande. Sanghaṃ, sanghaṃ, sanghaṃ vande. Buddhaṃ dhammaṃ sanghaṃ vande. Sansāra sāroga vinita nesaṃ sannita sātaṃ sucisāra desaṃ sandhira kaṃ swanna tanu pelāsaṃ saṅlāpa desiṃ phaname desāsaṃ saṃsāve gaṃ kevala mohanāsaṃ sannāha kammā saṃsevitaṃ dāsi mudārahāsaṃ saṃhāra dhammaṃ phaname sadāsaṃ sandāsa gannā sita pāpanāsaṃ sannāpa dhansiṃ හත ගෝර පාස සම්පාර ගාමින් සුචිසාර වාසම් සංවාර සංගම් පනමේ රසාසම් සතර සැනසායුර නිවන් වෙද පැතිරෙන තිදිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුන් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින සුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙන් බැතින් සිරේ සදහම් මිනිපාන සග සැප දෙන නැසිය යුතු පවු හැම නසන බව බැමිසුනු විසුනු කර නිති ගුණ පුරන ලක් සැප දමාකර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතාතින් සරු මහසඟන සමන්ත චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං බෝධයිස්සාමි මුත්තෝහං මොචයේ පරේ තින්නෝහං කාරයිස්සාමි සංසාරෝ ගාමහම්බයාති ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ ගරුතර මහා සංඝරත්න අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි 2018 වර්ෂයේහි බුද්ධ වර්ෂ වලින් කියනවා නම් 2562 වෙනි බුද්ධ වර්ෂයේහි වෙසක් පුන් පොහොය දින සිල් සමාදන් වෙච්ච පින්නතුන් මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි අපේ ජීවිතවල නොඑක් වටිනා දේවල් ලැබලා තියෙනවා. ඒ ලැබු දේවල් අතරින් වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. අප යම් අධ්‍යාපනයක් ලැබුවොත් වර්තමානයේ කුමන ඉහළ අධ්‍යාපනයක් ලැබුවත් ඒ අධ්‍යාපනයේ වැඩිමනොත් අවුරුදු 5000ක උපරිමනොත් අවුරුදු 10000කට දැනුම් සම්භාරයක් තමයි අද අප ඉහළම උපාධියක් ලැබුවත් ලබන්නේ. නමුත් වෙනතනෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය කියලා කියන්නේ එහෙම වසරවලින් නෙවෙයි සාරාංශයේ කලබලක්ෂයක බුද්ධිමත් මිනිසියෙකුගේ මහා දැනුම් සම්භාරයක අත්දැකීමක ප්‍රතිඵලයක්. ඉතින් ඒ සද්ධර්මයේ මුණගැහෙන්න අපි සතර බොහෝ කාලයක් දුරකට ගෙවාගෙන එන්නේ නැති. ඇතැමිට සද්ධර්ම තියෙන කාලවල විවිධ දුගතිගාමී තැන්වල අපි ඉපදෙලින් නැති. මනුස්ස ලෝකෙ ඉපදුණත් මේ වගේ බණ අහන්නට පුළුවන් වටාපිටාවක් විවේකයක් ඊට අදාළ පහසුකම් ටිකක් අපට නොලැබී ඒ බොහෝ අවස්ථා ගිලිලා ගියනට පුළුවන්. ඉතින් එවැනි ජීවිත සමයක අද මේ අපි ලබන සද්ධර්මයේ පින්නතුනේ අතිශය දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක ප්‍රතිඵලයක් හැටියට අපි නිතරම හිතන ඕන පින්නතුනේ. එහෙම හිතුවොත් තමයි ඇත්තටම අපි ජීවිතෙන් වඩාත්ම ප්‍රයෝජන ගන්නෙ. ඒ සද්ධර්මයේ අහන්න තමයි පින්නතුනේ අපේ ජීවිතයේහි වඩාත්ම අර්ථයක් කරා යන උනන්දුවක් ඇති වෙන්නේ. අපි වීදි වීදියේ දේශන වලට අහුම්කම් දෙනවා. ඇතැම් වෙලාවට අපි කතා පවත්වනවා. දේශන පවත්වනවා. දේශනා තියනවා. බුදුදහම අහනකොට පින්නතුනි අපි සාමාන්‍ය ලෙක්චර් එකක් නෙවෙයි අහන්නේ. බුදුදහමෙන් අපි අහන්නේ සර්මන් එකක්. ඒක සාමාන්‍ය අනිත් ආගම්වල සර්මන් එකක් විතරක් නෙවෙයි. ඊටත් වඩා වෙනසක් තියෙන සර්මන් එකක් තමයි අපි අහන්නේ. ඔබට ඕන තරම් ලෙක්චර්ස් ඉන්ටර්නෙට් එකට ගියාම ඕන තරම් විද්වතුන් ගහන්න පුළුවන්. විවිධ විදිහේ වෙබ්සයිට් එකකින් TED එක වගේ ගියාම ඕනම සංදේශයකින් ඔබට දේශනයක් අහන්න පුළුවන්. හැබැයි වෙන තුනේ කිසිම දෙයකින් නැති සුවිශේෂ දෙයක් මේ සද්ධර්මය තුල කියවෙනවා. ඒ සද්ධර්මය තුල කියවෙන මේ වෙනස තියෙන ධර්ම හඳුනා ගන්න නම් එකාතකින් ඔබට මහා පිනක් තියෙන දොන සසලින් කරපු පිනක්. ඒ පින ඔබ හැමදැනටම තියෙනවා. එනිසා තමයි මේ සද්ධර්මයට ඔබ සමීප වෙලා තියෙන්නේ. නමුත් මේතුණි අතීත පින විතරක් මදි. ඒ අතීත පින විතරක් මදි. වර්තමානයේ මේ මොහොතේත් අපේ ළඟ සුසුකම් ටිකක් තියෙනවා. මොනවද ඒ තියෙන සුසුකම්? මේ මොහොතේ අපේ ළඟ තියෙන සුසුකම් මොනවද? ප්‍රධාන දේ තමයි පින්තුණි සුවච බව කියන එක තියෙනට ඕන. සක්‍රීය සවන් දීම කියන එක, ඇක්ටිව් ලිස්නින් කියන එක. ඒක ඉතාම අවශ්‍ය දෙයක්. අනිත් කාරණේ තමයි බුද්ධිමත් බව කියන එක තියෙනට ඕන. හොඳ නුවණකින් ඒ දහම අහන්නට ඕන. තමන්ගේ ළඟ වර්තමානයේ නුවණ තියෙනට ඕන. ඒ වගේම තමයි පින්තුණි ඒ දහම තමන්ගේ ජීවිතය තුළට අවශෝෂණය වෙලා, ඇබ්සෝර්බ් වෙලා ඒක ජීවිතය තුළින් ප්‍රතිඵල ගන්න නම් තමයන්ගෙන ප්‍රධාන ලක්ෂණයක් දිනට ඕන. ඒ මොකද්ද? ඒ තමයි අවංක භාවය කියන කාරණය. අර බුද්ධිමත් බවක් කියන එකම යෝනිස මනසිකරයක් යනවා. අවංක බව කියනක පිණුතින් තියනට ඕන. මේක සුවිශේෂී ලක්ෂණයක්. මේක නැත්නම් කොයිතරම් ගැඹුරු ධර්ම කාරණා ඇහුවත් ඒක තමන්ගේ ජීවිතය තුළට අවශෝෂණය වෙන්නේ නැහැ. ඒ ධර්මයේ නියම ප්‍රතිඵල තමන්ගේ ජීවිත තුළින් ලැබෙන්නේ නැහැ. මොකන්ද අවංක බව කියලා කියන්නේ? අවංක බව කියලා කියන්නේ මොකද්ද? අවංක බව කියලා කියන්නේ සද්ධර්මයේ ළඟදී තමන් මේ ධර්මයේ නාමයෙන් කරන දේවල් තමන් කරන්නේ. අපේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න කියන මේවා වැඩි වෙන්නද අඩු වෙන්නද කියලා තමන් හොදට තමන් ගැන බලන්න. ධර්මයේ නාමයෙන් මාමේ කරන දෙයින් මගේ තෘෂ්ණාව වැඩි වෙනවද අඩු වෙනවද? ඒ වගේම මගේ මාන්නය අඩු වෙනවද වැඩි වෙනවද? මගේ සක්කාය දිට්ඨිය වැඩි වෙනවද අඩු වෙනවද කියලා තමන්ම තමන් ගැන අවංකව හිතලා බලන්න. මෙන්න මේක තමයි පින්නතුනි, මේ දහම් මගේ තමන් නියම දහම පැත්තට යනවාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් කාරණේ. මේ කාරණාම තමයි බුදුහාම දේශනා කළේ ධර්ම දේශන ආරම්භ කරන්න ගිහිල්ලා. ඒතු විඤ්ඤෝ කුරිසෝ අසටෝ අමායා විඤ්ඤවංක ජාතෝ කියලා. එන්න බුද්ධිමත් මිනිස්නි මා වෙත. අවංක කපටි නොවන, වංක නොවන අවංකයට බුදුහාමුදුරැ ඇරයුම් කරනවා මේ සද්ධර්මයට එන්න කියලා. මේ ලක්ෂණ ටිකම තමයි පින්නතුනි කරණිමෙත සූත්‍රයේ දැක්වෙන්නේ සක්කෝ උජෝජ සූජෝජ කියලා. ධර්මයේ ළඟදී පින්නතුනි අපි හුඟා අනතිමානී වෙන්නට ඕන. ඒ ධර්මයේ කරා යන්නට තමන් කෝර සෝධනමත් තමන් ළඟ තියෙන්නට ඕන. අනිත් කාරණේ තමයි ධර්මයේ විවිධ ස්තර වලින් ධර්ම කරුණු දේශනා කරනවා. ඒ දේශනා කරනකොට තමන් දක්ෂ වෙන්නට ඕන. මේ දේශකයා සඳහන් කරන්නේ ලෞකික සම්මාදිටිය තුළ ඉඳලා කියන දෙයක්ද? ලෞකික සම්මාදිටිය ඉක්මවල යන්නට පුළුවන් දහමක පියවරක්ද මේ කියන්නේ කියලා ඔබ ඒක තේරුම් ගන්න දැස් වෙනට ඕන. අනිත්‍ය කියන වචනේ කිව්වට, විපස්සනා කියන වචනේ කිව්වට, පරිසම්බාධ කියන වචනේ කිව්වට විතරක් චතුරාර්ය සත්‍ය සම්මාදිටියට කරුණු කියවුණා වෙන්නේ නැහැ. ඒකට සුවිශේෂී ලක්ෂණ ටිකක් මේ ධර්මය තුල කියවෙනවා. ඒකට මුලින්දම්ම අග දක්වාම දැඩි අවධානයෙන් ඔබ අහන්නට ඕන. එහෙම ඇහුවොත් පින්වතුනි, ඒහන ධර්මයම විමුක්තායතනයක් වෙනවා. විමුක්තියට පත් වෙන ආයතනයක් වෙනවා. ඒ නිසා තමයි බුදුහාමරෙන් කාලේ සද්ධර්ම දේශනා කරද්දී, සද්ධර්ම ශ්‍රවණය කරද්දී දේශක ශ්‍රාවක දෙපිරිසම මේ ධර්ම තුල මඟඵල ලබලා තියන්නේ කියන්නේ. අද පින්වතුනි අපි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ තෙමගල සමරන අවස්ථාව, බුදුහාඳුරන්ගේ ඉපදීම, සිද්ධාර්ථ කුමාරගේ ඉපදීම, ඒ වගේම සිද්ධාර්ථ අවස්තුමාගේ සම්බුද්ධත්වයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය කියන මේ කරුණ තුනේ අද අප සමරන්නේ. මේවට කියනවා මංගල කාරණා කියලා, ඔස්පිෂස් ඉවෙන්ට්ස් කියලා කියනවා. කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් ඉපදීම සහ බුදු වීම දෙක මංගල කාරණයක් වෙන්න පුළුවන්. හැබැයි කොහොමද පරිනිර්වාණය මංගල කාරණයක් වෙන්නේ කියලා? ඔබේ අදහස මොකක්ද ගැන? පින්නතුනි මේ සමරන්නේ අපි කාගේ මංගල කාරණාද? මේ අපි සලකන්නේ බුදුරජාණන් වහන්සේට සම්බන්ධ මංගල කාරණා. අපේ මංගල කාරණා නෙවෙයි මේ. බුදුහාමුදුරන්ගේ ඉපදීම ලෝකෙට මංගල කාරණයක් ඇත්ත. බුදුහාමුදුරට වගේම ලෝකෙටත් මංගල කාරණයක්. බුදුහාමුදුරන්ගේ සම්බුද්ධත්වයේ ලෝකෙටත් මංගල කාරණයක් තමයි. බුදුහාමුදුරට සුවිශේෂ මංගල කාරණයක්. පිරිනිවන් පෑම ගත්තොත් මේ කාරණා තුනම එකට ගත්තොත් තුනම බුදුරජාණන් වහන්සේගේ මංගල කාරණා. උන්වහන්සේ මහා ආපු සසර ගමනේ මහා දුක් එක සපුරාම බිමින් තබපු අවස්ථාව. ඉතින් ඒ නිසා මේක සම්බුදු තෙමගල හැටියට අපි සමරනවා. ඉතින් අනිත් සම්බුදු තෙමගල සමරන අවස්ථාවේ පිනතුණි අපි හොඳට බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය මොකද්ද කියලා තේරුම් ගන්න දැදී උනන්දුවක් අපේ තියෙන ඕන පින්නතුනි. මේක තමයි අපි මේ කාලේ ලැබුණු වටිනාම දේ. අපි හැම දිනෙකම ලොකු කුතුහලයක්, ඒ වගේම ලොකු උනන්දුවක් තියෙනවා යම්කිසි දෑ ජීවිතය කරන්න. ඇතම් කෙනෙක් ලෝකේ තියෙන අලුත්ම තොරතුරු ටික හොයනවා. ඇතැම් විට ගැලක්සීස් ගැන වෙන්න පුළුවන්. ඇතැම් විට වෛද්‍ය විද්‍යාව පිළිබඳ වෙන්න පුළුවන්. පරිගණක විද්‍යාව ගැන වෙන්න පුළුවන්. ඒ නොයෙක් තොරතුරු ගැන අලුත්ම තොරතුරු ටික ලෝකේ කියන්නේ මොකද්ද කියන එක අපි බොහෝ දෙනෙක් අහනවා නේ. අහන්න කැමති. ඇතැමට අලුත්ම ලෝකයේ දේශපාලන වාතාවරණය මොකද කියලා අහන්න කැමති. නමුත් වෙනතුනේ සියලටම වඩා ධර්මයේ ඊටාම සියුම්ම කරුණු වර්තමානය හොඳටම විස්තර කරන්න කවුද කියන එක අපි තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. අපේ ළඟ නුවණක් තිබුණොතින්, අපේ ළඟ අවංක උත්සාහයක් තිබුණොතින්, කල්යාණ මිත්‍රයන් තමගේ ළඟම ඉන්නවා. කල්යාණ මිත්‍රයා අතේම ඉන්නවා තමගේ. හෑන්ඩ් ෆෝන් එකේම ඉන්නවා. පේනොතින් තමන් දක්ෂ වෙන ඕන එක තෝරගන්න. ඒක ඉස්සර වගේ නෙවෙයි, ඉස්සර වහල ඇති ශ්‍රී ලංකාවේ නම් අනුරාධපුරේ ඉඳලා ඇතැම් විට සිතුල්පව්වට යනවා සමහර ධර්ම දේශනා අහන්න. තිස්සමහරාමින ස්වාමීන් වහන්සේ මෙහින් තරයට පාගමනින් එනවා ධර්ම සාකච්ඡාවක් කරන්න. හැබැයි නික නෙවෙයි එන ගමනොත් භාවනා කරමින් වෙන්නේ. ඉතින් පින්නතුනි එවැනි කාලයක් පසුපලාපු අපි මේ කාලේ මට හිතෙන්නේ බුදුරජාන් වහන්සේගේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය හිටියගෙන් අපි තමයි දෙමිට වාසනාවන්තමයි වෙන්නත් පුළුවන්. එතනන් අපි සද්ධර්ම වටා පිටාව ලැබලා තියෙනවා. එක වෙබ්සයිට් එකක් තියෙනවා ත්‍රිපිටකයේ තියෙන තේරවාදී ත්‍රිපිටකයේ විතරක් නෙවෙයි ඊට සමාන්තර තේරවාද මහායාන තන්ත්‍රයන් ආදී සියලුම දහම්වල තියෙන සියලුම පොතපත භාෂා 20 ගානකින් පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් ඕනෑම කෙනෙකුට හොයාගෙන ගිහිල්ලා අවශ්‍ය දේ පරිශීලනය කරන්න පුළුවන්. ඉතින් එවැනි කාලයක අපි ඉන්නේ ඒ ගැන අපි හුඟක් සතුටු වෙන්නට ඕන. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ උන්වහන්සේගේ අති දීර්ඝ කාලයක පරිශනක ප්‍රතිපලයක්, උත්සාහයක කැපීමක ප්‍රතිඵලයක්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි ස්වාමින් වහන්සේලා අවුරුදු 2500කට අධික කාලයක් කරපු මහා කැපවීමක ප්‍රතිඵලයක්. විශේෂම ලක්ෂණයක් තමයි පින්නතුනි සද්ධර්මය අහන්න අහන්න ඒ කරුණ තේරුම් ගන්න තේරුම් ගන්න අපට අපේ ළඟ ඇති වෙන ඕන ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? ඔස්සද්ධාවේ ශ්‍රද්ධාවෙත් එක පින්නතුනේ එක ලක්ෂණයක් තියෙනවා. ස්වාමීන් වහන්සේට ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. යම් කිසි කෙනෙකුට ඒක අඩු වෙනවා නම් ඒ කියන්නේ ඇත්තටම එයාට සද්ධර්මය තේරිලත් නැහැ. ඒ සද්ධර්මයේ සේවනයට ලැබිලා නැහැ කියන්නේ. ඇයි ඒකට හේතුව පින්නතුනේ මේ දහම මෙතෙක් කල සුවිශේෂ පරිත්‍යාගයෙන් රැකගෙන ආපු මේ ස්වාමීන් වහන්සේලා ගැන ලොකු ගෞරවයක් ලොකු කෘතඥතාවයක් ඇති වෙනවා. නැත කාලේ හිටිය හොඳම මේ වගේ උපාසක මහත්මිය තමයි SN ගෝයෙන්කා කියලා කියන්නේ. එතුමා ආරම්භ කරපු භාවනා පන්තිවල මම හිතන රටවල 150කට වඩා ප්‍රමාණයක යාත්‍රල තියෙනවා. එතුමාගේ චරිතයව බලන්න කියවලා ස්වාමීන් වහන්සේලා තැතැමිට එතුමාගේ ගෝලෙ වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ වුණාට ඒ සංඝයා ළඟදී එතුමා දක්වපු ගෞරවය අනතිමානී බව කැපකිරීම ඒක හොඳට බලන්න පිනතිනේ ඔබ. ඉතින් ඒක තමයි නියම සැදැහැවත් බෞද්ධයෙකුගේ ළඟ තියෙන ලක්ෂණය. මේක තමයි ආස්තනතම කාරණය. අනිත් දේ තමයි බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයක් ඇති වෙනවා. බුදුහාඳුරන් කෙරෙහි ගෞරවය කියලා කියන්නේ මොකද්ද? බුදුහාඳුර දේශනා කරපු ධර්මෙත් තථාගතස්ස බොහෝදින් සද්ධාති කියලා කියනවා. ශ්‍රද්ධාව කියන්නේ බුදුහාඳුරගේ අවබෝධය ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. මේ ලෝකේ කිසිම කෙනෙකුට හොයාගන්න බැරි වෙච්ච දෙයක් නේද මේ බුදුහාඳුර දේශනා කරේ කියන ගෞරවය ඇති වෙනවා. ඇතැමිටියා වන්දනා කරන කෙනෙක්ම වෙන්නේ නැහැ. බොහෝ විට අපි හිතන්නේ ශ්‍රද්ධාවය කියලා නිතර වඳින කේ කියලා. වඳින කේ එක්තරා ලක්ෂණයක් විතරයි. දැන් බාහ්‍ය දාරුචීරි වගේ අය පොකුසාති වගේ එහෙම වඳින කියලා තරම්ම දෙයක් උනේ නැහැ ඇත්තටම. ඒ හදවතින්ම ඒ අවබෝධයට ගරු කිරීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එනිසා පින්නතුනි අපට මේ සද්ධර්මය තුළ ප්‍රතිලාභ ලබන්නට මේ ලක්ෂණ ටික අපි ළඟ ඇති කර ගන්නට ඕන. ඒ කරුණ ටික මා මුලින් සඳහන් කළේ. ඔබට ඇති වෙන ප්‍රශ්න හොඳට මතක තියාගන්න අවසානයේ අහන්න බලාගෙන. තිනතුනේ බුදුහාර දේශනා කරනවා බුද්ධෝහං බෝධිසාමි. උන්වහන්සේගේ ප්‍රාර්ථනාව තමයි මා බුදු වෙලා අනිත් අයට අවබෝධය ලබා දෙනවා කියන කාරණය. මුත්තෝහං මොචේ පරේ. මම සසර දුකින් මිදලා අනිත් අය දුකින් මුදවනවා කියන කාරණය. තින්නෝහං තරිස්සාමි. මම සසර සැඩපහරින් නික්මිලා අනිත් සත්‍යනොත් මේ සසරින් සැඩපහරෙන් ඉක්මවනවා කියන එකයි උන්වහන්සේගේ ප්‍රාර්ථනාව. මේ ප්‍රාර්ථනාව සහිතවයි ලෝකයට බැසලා එදා දීපංකර පාදමූලයේදී අරහත්වයෙන් නිවන් දකින තිමිච්ච ඒ සුමේද තාපසතුමා ඒක කැපකළ මේ සසර ගමනට නැවතාවේ. උන්වහන්සේ දීපංකර පාදමූලයට එන තුරු යම්කිසි කායික මානසික දුකක් වින්දනම් ඒ දුක වින්දේ උන්වහන්සේගේ කෙලෙස්වල අඩුපාඩුකම් නිසා. නමුත් වෙනතුනි ඒ දීපංගර පාදමූලේ ඉඳන් බුදුරජාණන් වහන්සේලා 24 නමක් පසු කළ මේ අපු ගමනේදී සාරත්සංග කල්පලක්ෂය තුළ උන්වහන්සේ යම් කිසි දුකක් වින්දනා වින්දේ කවුරු වෙනුවෙන්ද? ඒ වින්දේ පිනතුනේ අප වෙනුවෙන්. ඒක හොඳටම මතක තියාගන්න. දේවදත්ත හාමුදුරන්ගේ යම් කිසි කරදර සම්බන්ධයකට කියලා මුණ පෑවනම් ලෝකේට අසත්පුරුෂයන්ගේ තාඩන පීඩාවට ලක් වුණා නම් කායික මානසික දුකක් වින්දනා නම් ඒ සියල්ලක්ම වින්දේ පිනතුනේ අප වෙනුවෙන්. ඒ නිසා බුදුහාඳුර වෙනුවෙන් අපට කැපකරන්න බැරි දෙයක් තියෙන බෑ පිනතුනේ. ඒ වගේම ස්වාමින් වහන්සේල වෙනුවෙන් විශේෂයෙන් ශ්‍රී ලාංකික ස්වාමින් වහන්සේලා මේ සද්ධර්මය රැකගන්න බුද්ධ වර්ෂ 440 දක්වා කරපු කැපවීම මිහිඳු මහ රහතන් වහන්සේ බුද්ධ වර්ෂ 236 දී බුදුදහම ලංකාවට දායාද කළාට පස්සේ තවත් අවුරුදු 210ක් විතර කාලයක් ඒ ස්වාමින් වහන්සේලා ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා කරපු කැපවීම පින්වත්නි අපි දැනගන්නට ඕන සුවිශාල කැපවීමක් කළේ. ඒ කැපවීම ළඟදී පින්වත්නි රට රජ කරපු රජවරු ශ්‍රී ලංකා රාජ්‍ය වාර කිහිපයකින් මේ සම්බුද්ධ ශාසනය පූජා කළා. වළගම්බා රජතුමා වැනි අය රාජ නියෝග නිකුත් කළා. ලංකාවේ තියෙන හැම ගල්ලෙණක්ම කටාරම් කොටලා ස්වාමින් වහන්සේලාට සංඝසතුවට පූජා කරන්න කියලා රාජ නියෝගයක් නිකුත් කළා. ඒක නොකරොත් ඒ ගමේ අයගෙන් දඩාය කළා. ඒ වගේම වැව් වමන කුඹුරු ආදිය පූජා කළ තියෙන ශාසනෙ වෙන්නේ. ඉඩකඩම් පූජා කළ තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්වතුනේ හැම කෙනෙක්ම තමන්ට හැකි පමණින් උපරිම දායකත්වයේ මේ ශාසනය ජීවත් කරන දක්වලා තියෙනවා. කායික හැකියාව තියෙන කෙනා ඒ කායික හැකියාවෙන් උදව් කරලා තියෙනවා. කලා නිර්මාණ වලට හැකියාව තියෙන අය ඒකෙන් උදව් කරලා තියෙනවා. රූප සම්පන්නය තියෙන අය ඒකෙන් උදව් කරලා තියෙනවා. ලස්සන කටහඬ තියෙන අය ඒකෙන් උදව් කරලා තියෙනවා. හැම දෙයක්ම පින්වතුනේ තමන්ගේ බුද්ධිය මෙහෙවර කරන්න පුළුවන් ඒ වගේදී ඒවකින් උදව් කරලා තියෙනවා. කරන්න පුළුවන් හැම ශක්තියින්ම මේක ජීවත් කරන දක්වලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අතීත ශ්‍රී ලාංකික ආම්මල තාත්තලා එයාටන්ට ලැබෙන දරුවන්ගෙන් පින්වත්ම ලස්සනම බුද්ධිමත්ම දරුවා තාම නිර්ලෝභීව මේ ශාසන වෙනුවෙන් පූජා කළා. බලන්න පින්තුනි එහෙම කරපු කැපවීමක් සහිත ජාතියක අතීත උරුමයක් තියෙන අප අද දවසේ අප ඇත්තටම අවංකව ශාසන වෙනුවෙන් කරන කැපවීම මොකද්ද කියලා තමන්ම තමන්ගෙන් අහලා බලන්න. ඒකට හේතුව පින්වත්නි අපෙන් අඩුවක් තියෙනවා නම් හේතුව ඇත්තටම අපි ධර්මයේ නිසි කරුණු අහලා නැහැ. ඇතැමිට ඇහුවත් මේ සද්ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව පිළිබඳව අපට විශ්වාසයක් නැහැ පින්වත්නි ඒකයි. ඒක අපි අවංකව තේරුම් ගන්නවා. බොහෝ දෙනෙක් ධර්මයේ සාන්දෘෂ්ටික බව ආනිසංශ කියලා හිතන් ඉන්නේ දානයක් දුන්නාම අනිත් කෙනෙක් වර්ණනා කරනවා නම් ලොකු පින්කමක් කරාම ලොකු තැනක බෝඩ් එක වැටෙනවා නම් මෙන්න මේක තමයි දෙට දම් වේදී ඥානසංසය දෙට අපි හිතන් ඉන්නේ නේ. එන්නතින් මේව දානයෙන් හෝ පින්කම් වලින් ධර්ම ලැබෙන ආනිසංස නෙවෙයි. මේවත් යම් සිදී ඥානසංස තමයි මේවා ඊටාම ප්‍රාථමික මට්ටමේ ආනිසංස මේ. ඊට වඩා පින්නතුනි ඉහළම ආනිසංසය මේ සද්ධර්මයේ ඉහළ කරුණ ස්පර්ශ කරදී තමන්ට මේ දැස ඉදිරිපිට දිම ලැබෙනවා. ඒක සාමාන්‍ය ආනිසංසයක් නෙවෙයි පින්නතුනි. බන්දුල මල්ලිකා වැනි අය තමන්ගේ ආදරෙන දරුවන් 32 ස්වාමියාත් සමග මිය යද්දී ඒ සිද්ධිය දැකලා අහලා netaka kandulak noyena vidiya manasak hadagathu shaktiya menna meka hapina thuni dharmaya saandrushtika bawa kiyala kiyan apada jeevithaye onaama ihilama dukak me mohothe S2 idiri pitata enna puluwam ape desawan walin ehenna puluwam anni avasthave kissimma manasada dukak athi noyena vidiye සත්‍යමත් මනසක් ඇති කර ගැනීම තමයි ධර්මයේ සාන්දෘෂ්ටික බව කියලා කියන්නේ. මෙන්න මේක ගැන පිනුතුණ ඇත්තෙම බොහෝ දෙනෙකුට විශ්වාසනීයත්වයක් නැහැ. මෙන්න මේ විශ්වාසනීයත්වය අපට ඇති වෙනවා නම් අපේ පිනුතුණේ දැනට කරන වැඩවලින් ප්‍රමුඛත්වය දෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමත් ධර්මයේ පිළිපැදීමත්. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මම කරන රැකියාව අධ්‍යාපන කටයුතු මේ වෙනම් පිටිපස්සට දාන්නද කියලා. පින්නතනේ පොඩ්ඩක් අඩු කරන්න වෙයි කියන්නේ. ඒව කන්න මට්ටමෙම කරන්න. ඒව කරන මට්ටමෙම කරද්දී ධර්මයට තමා දෙන ප්‍රමුඛත්වයේ ඉහෙළම තැනින් තියාගන්න. ධර්ම ශ්‍රවණය කිරීමත් ඒ ධර්ම පිළිපැදීමත් ධර්ම ශ්‍රවණය කරන්න අපිට යම් කිසි කාලයක් වැය වෙනවා. නමුත් පින්නතනේ ධර්මයේ හැසිරීම කියන එක හරියට හුස්ම ගන්නවා වගේ වැඩක්. ධර්මයේ හැසිරෙන්න ගිහිල්ලා කියලා අපට කාලේ නාස්ති වීමක්වත් වෙන වැඩ පාඩුවමක්වත් වෙන්නේ නැහැ. හුස්ම ගන්න කියලා අපේ වැඩ පාඩුවල තියෙනවද? නින්දට බාධා කියලා තියෙනවද? හීන දකින්න බාධා කියලා තියෙනවද? පින්නතුනි, සද්ධර්මයේ හැසිරීම කියන එක පින්නතුනි හුස්ම ගැනීම වගේ දෙයක්. තමන්ගේ හුස්ම රැල්ලට සම්මා සතිය එකතු කිරීම තමයි තියෙන්නේ. ඒත් එක තමන්ගේ සියලුම දහම් ටික වැඩෙනවා පින්නතුනි. ඒකයි බුදුහාම දේශනා කළේ එකම දහමක් වැඩෙනකොට දහම් කරුණු හතරක් වැඩෙනවා නම්, හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා නම්, හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම්, එහෙම වැඩනේ එකම දහම මොකද්ද කියලා? මොකන්ද එකම දහම? ඒ එකම දහම තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය වඩද්දී සතර සතිපට්ඨානේ වැඩෙනවා. සතර සතිපට්ඨානේ වඩද්දී සත්බොජ්ජංග වැඩෙනවා. සත්බොජ්ජංග වඩද්දී විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. මේකයි පින්නතුනි ධම්මග කියලා කියන්නේ. බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ පින්නතුනි පහරාද අසුරේන්ද්‍රයට බුදුහාමුදුරු දේශනා කරනවා. හරියට මහා සාගරයේ වෙරළේ පටන් ක්‍රමයෙන් ගැඹුරට යනවා වගේ මේ සන්දහමයක් ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. ධර්ම ශ්‍රවණය කරනකොට අපට තේරුම් ගන්න පුළුවන් කොයි මට්ටමෙන්ද අපි මේක ගැඹුරට යන්නේ කියලා. දැන් මෙතනින් හුඟා පින්නතුනි හොඳට ඉගෙන ගත්ත අය ඇතැම් ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලවල ඉහළම උපාධිගත් පින්නතුන් මේ ඉන්නේ. ඒ දක්ෂතාවයම පින්නතුනි ඔබට ධර්මයේ ළඟදී තියෙනට ඕන. ආයතෙන්දි විතරක් ඔබට පසුබසින්න බෑ. මට හවල විශ්වවිද්‍යාලේ හවල උපාධිය තියෙනවා කියලා විතරක් ඔබට ආඩම්බර වෙන අයිතියක් නෑ. ඔබට අනිත් පැත්තෙන් වගකීමක් තියෙනවා. මේ සද්ධර්මය තුල ගැඹුරුම වටිනාම කාරණා මොකද්ද කියලා අනිත් දහම් ආගම් දර්ශන විද්‍යාවන්ගෙන් බුදුදහම වෙනස් වෙන පැහැදිලිම තැන මොකද්ද කියලා ඉතාම ගැඹුරින් ඉතාම නුවණින් ඉතාම පැහැදිලිව ඔබ දැනගන්නට ඕන. පින්නතුනේ ධර්මයේ දේශනා කරද්දී බුදුහාඳුරෝ ධර්ම ශ්‍රවණය කරනකොට පින්නතුනේ ශ්‍රාවකෙන් හැටියට අපට පළමුවෙන් ඇති වෙන අවබෝධය මොකද්ද? මහාචාර්යචිල සූත්‍රය දැක් වෙනවා කම්මසගත සම්මාදිටිය ඇති වෙනවා. සම්මාදිටියේ මුල් ලක්ෂණය කල්‍යාණ මිත්‍රාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනවා නම්, ඒ හන සද්ධර්මය නුවණින් මෙනෙහි කරනවා නම්, Tamanth hariyata nægenihira desawen ena arunodaya wage ira payanna kalin nægenihira desawaya arunodayak nægenawa. arunodaya kiyala kiyana ratu paata eliyak tiyenne. eken thama api danagane dan ira payana kittuwe kiyala. e wage thamai me pina thune sadahamma giyana kenata labena arunodaya mulinma labena aalokaya thamai sammadhitiya kiyala kiyanne. සම්මාදිටියේ මුල් පියවර තමයි කම්මසගත සම්මාදිටිය කියලා කියන්නේ. අපේ සිත මුල් වෙලා කරන දේවල් වලින් පිනතුණි සිතේ ස්වභාවය අනුව Tamanට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණය. අපි සිත අපිරිසිදු වන යමක් කරන්නේ කයින් වචනින් සිතින් අපට ලැබෙන විපාක අයහපත් විපාක. හරියට ගොනාගේ පිටපස්සේ එන කරත්‍ය රෝධය වගේ Tamanට දුක ලැබෙනවා. අපි හිත පිරිසිදුව තියාගෙන කයින් වචනෙන් හිතින් හොඳ දේවල් කරනවා නම් Tamanṭa සැප විපාක ලැබෙනවා කියන කාරණය. පින්නතුනේ පළමුවම ලැබෙන අවබෝධය මේක. මේ අවබෝධයත් එක්කම පින්නතුනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන තථාගතයන් වහන්සේ කෙනෙකුගේ සදහම් පණිවිඩයේ පළවෙනි පියවර තමයි සබ්බ පාපසකරණ කියන කාරණය. හැකිතාක් දුරට පාපෙන් වෙන් වෙන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. හිත අපිරිසිදු වෙලා කරන දේවල් මම කරන්න හොඳ නැහැ කියන හැඟීමක් ඇති වෙනවා. ඇයි මෙවැනි හැඟීමක් කෙනෙකුට ඇති වෙන්නේ? නීතියට බයෙන්ද? සමාජයට බයෙන්ද? නැහැ පින්නතුනි, තමන් දන්නවා තමන් හිත අපිරිසිදු යමක් කළොතින් තමන්ට මේක දුකක් වෙනවා කියලා. දැන් බලන්න, ඉතාම සරල දෙයක් තමන්ගේ හිත අපිරිසිදු යම් කිසි කෙනෙකුට බැන්න කියලා කියමු. ඒවල නම් තමන්ට හිතෙන හොඳ දෙයක් කිව්ව කියලානේ. නමුත් පින්නතුනි පස්සේ තමන්ගේ හිතටම තමන් දොස් කියන අනේක කිව් කි නොකිය හිටිනම් හොඳයි කියලා. ඇතැම් විට කෙනෙකුට අපි ඍජුව නොබැන්නත් වෙන වක්‍රව යම් යමගේ හිතට දෙන දේවල් සමහරලාට කියනවනේ. ඒත් පින්නතුනි පස්සේ තමන්ට දුකයි අනේ මම මේක කිව්වේ හොඳ නෑ කියලා තමන්ගේ අර සාවද්‍ය හැඟීම ඇති වෙනවා. අපි කියන්නේ guilty consciousness කියලා. පින්නතුනි මෙන්න මෙතන ඉඳන් අපි දුරු වෙන්නට ඕන. කෙනෙකුට අවවාදයක් දුන්නට ගැටලුවක් නැහැ. ඍජුව මේක නැත්තා ඉලක්ක කළා. පුද්ගලයාක හැම වෙලේම හරියට පිළිපැදින්න පුළුවන් විදියට පිළිගන්න පුළුවන් විදියට අවවාදයක් දෙන්න. දරුවෙකුට උනත් කමක් නැහැ. වෙන කෙනෙකුට උනත් අහන කෙනෙකුට එහෙම කිව්වොත් වැරදක් නැහැ. නමුත් ඒක කියන්නේ පිනතුනි තමන් නිතරම සත්භාවය තුල පිහිටලා ඉගෙන ගන්න ඕන. ධර්මයෙන් ලැබෙන පළවෙනි ආනිසංසය තමයි මෙන්න මේක. හැකිතා තමන් අපායගාමි මාර්ගයෙන් මිදෙනවා. ඇයි මෙහෙම බුදුහාමර අපට දේශනා කළේ? බුදුහාඳුර දැක්ක කෙනතුනේ මරණයට පත් වෙන බොහෝ දෙනා මරණයෙන් පස්සේ ඉපදෙන තැන දැක්ක හරියට. බොහෝ දෙනෙක් ඇතැම් විට මේ මනුස්ස ලෝක ජීවත් වෙන කාලේ මහා කීර්තියකින්, මහා ධනයකින්, මහා උගත්කමකින් ජීවත් වෙන අය, මහා පිරිස් බලයකින් ජීවත් වෙන අය මෙතන ජීවිතේ නිමාවට පත් වෙනත් එක්කම යන්නේ පහළ තැන් වලට. මිනිස් ලෝකයේ ජීවිතයේ අහිමි වෙන බොහෝ දෙනෙක් මේ පල්ලෙහාට යන්නේ වෙනතුනි. දවසකට මිනිස් ලෝකයේ කී දෙනෙක් මිය යනවද? මරණයට පත් වෙනවද? ඔව්, ලෝකයේ දවසකට මිනිස්සු ලක්ෂ දෙකක් ඉපදෙනවා. ලක්ෂයක් මරණයට පත් වෙනවා. කොමන හෝ හේතු මත ඉපදෙන දවසෙම මැරෙනව නෙවෙයි, එක එක වයස් මට්ටම ඉදලා අනතුරු ආදීන් මැරෙනවා. පින්නතුනේ මෙන්න මෙවැනි ලෝකික පින්නතුනේ මරණයෙන් පස්සේ නැවත සුගතියට එන අය ඉතාම ටිකයි. බුදුරජාණන් වහන්සේ මේක උන්වහන්සේගේ චුතූපපාත ඥාණයෙන් සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවම දැකගත්තා. දැකලා පින්නතුනේ බලවත් සංවේගයක් හටගත්ත මේ ලෝකේ ඉන්න අය ගැන. ඇයි එහෙම සංවේගයක් හටගත්තේ? මරණයෙන් පස්සේ මේ යන තැන දැකලා. ඒකට හේතුව තමයි මේ මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන කවුද? පිටස්තරයද? නැහැ පින්නතුනි, අපේම අතීත ආත්ම භවවල අම්මල තාත්තල වශයෙන් හිටියන්නේ පිටස්තරය නෙවෙයි. මේ ලෝකේ කවුරුවත් පිටස්තරයි කියලා කෙනෙක් ගන්න නැහැ පින්නතුනි. හැම කෙනෙක්ම, මනුෂ්‍යයන් අතර විතරක් නෙවෙයි, සතා සිව්පාව අතර ඉන්න අය ගත්තත් පින්නතුනි, අඩුම ගාන එක ආත්ම භවයක හරි අපේ අම්මල තාත්තල දරුවෝ වශයෙන් හිටියන්නේ යන්නේ. බුදුරජාණන් වහන්සේ මේක දැකලා දුකක් නෙවෙයි හටගත්තේ, ආර්ය උතුමන්ට දුක නෙවෙයි හටගන්නේ සංවේගය, ධර්ම සංවේගය. සංවේගයට පත් වුණා මේ මිනිස්යන් මේ සත්‍යයන් පත්ති නිරණම ගැන දැකලා. එනිසා තමයි උන්වහන්සේ හරියට මහා මාර්ගයක් ගිනිවලකින් කෙලවර වෙනවා නම්, මහා ප්‍රපාතයකින් කෙලවර වෙනවා නම්, අන්ධ මිනිසෙක් මේ පාර දිගේ යනකොට ඒ පාර සමීපයේ ඉහළ තැනක ඉන්න කෙනෙක් මේක දැකලා කෑ ගහලා හරි මේක වළක්වනවා වගේ බුදුරජාණන් වහන්සේ ලෝකයාට මෙන්න මේ අපායගාමී මාර්ගයෙන් මිදෙන්න බොහෝම හඬනගා ප්‍රකාශයන් නිකුත් කළා, ධර්ම දේශනා කළා. මේක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි කුසලස උපසම්පදා කියන කාරණේ. අකුසලයෙන් මිදෙනා වගේම කුසල වඩනටත් ඕන. ධාතාවෙන් සඳහන් වන්නේ පින්තුනි කුසලස උපසම්පදා කියලා මෙතෙන්දී කම්මසකට සමාධියට ඉඳලා කරන කුසලයේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රිය. නැවත මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්නට සුදුසු පරිසරයක් සකස් කරගන්න මානසිකත්වය. ඔහු දානයක් දීලා ඒ දීපු දානය ගැන නැවත හිතනවා. හිතනකොට ඔහු නැවත බාහිර ලෝකයක් තියෙනවා කියලා තමයි හිතන්නේ. ජයශ්‍රී මහ බෝධියට වන්දනා කරපුවා, ශ්‍රී පාද වන්දනා කරපුවා, රුවන්වැලිසෑ ළඟට කරපු පූජාව, මේ සියල්ලක්ම ඔහු සිහිපත් කරනවා. සිහිපත් කරනකොට මේ තැනැත්තා හිතන්නේ බාහිර ලෝකයේ තුල ඒක තියෙයි කියලා. ඒට අනුරූප ආයතන සකස් වෙනවා. මරණාසන්න මොහොතේ මේ වගේ සිද්ධියක් මතක් වුණොත් ඊට අදාළ ආයතන, අස්කන්නාසාදී ආයතන නිර්මාණය වෙන තැනක ප්‍රතිසන්දිය ලබනවා, භෞතික කයක් ලැබෙනවා. මේක තමයි පින්නතුනි සාමාන්‍ය ලක්ෂණය, ලෞකික කුසලයේ තුල ලක්ෂණය. මෙන්න මේ ලෞකික කුසලයේ තුල අපි ඉන්නකොට පින්නතුනි අපි දැන් මෙතෙක් සසර ගමනේ ආවේ මෙන්න මේ කුසලයේ තුල ඉඳගෙන. දාන ආදී පින්දහම් සිද්ධ කරමින් තමයි අප මේ ගමන ආවේ. හැබැයි අපි නිකම්ම ආවේ නෑ. එනගම නේද හොඳ සත්පුරුෂයන් ආශ්‍රය කරලා සම්බුදු සසුනක් ලබන ප්‍රාර්ථනා කරලා හොඳ පින්කම් අපි කළා තියෙනවා. ඒ නිසා ඒ ගැන ඔබ හුඟා සතුටටපත් වෙන්න. දිනපතාම පින්නතුනේ තමන් කණ්ණාඩිය ළඟට යන හැම වතාවකම තමන් ඉතාම සතුටටපත් වෙන්න. මේ කණ්ණාඩිය ඉදිරි පිටේ ඉන්නේ නිකන් කෙනෙක් නෙවෙයි. කල්ප ගානක් පින් දහම් කළ, ප්‍රාර්ථනා කළ, කුසල් කරගෙන ආපු කෙනෙක් කිය මේ කණ්ණාඩි ඉදිරිපස්සේ ඉන්නේ කියලා ඔබ ගැනම ඔබ සතුටු වෙන්න. මේක පින්නතුනේ අවශ්‍ය අපි කරන්න, අපි ගැනම අපි සතුටු වෙන්න ඕන. ආඩම්බරයක් නෙවෙයි, අනතිමානී සතුටක් ඇති කර ගන්නට ඕන. මේක පින්නතුනේ ලොකෝ තමන්ට ඉදිරියට යන මොටිවේෂන් එකක් වෙනවා. පින්නතුනේ මේක අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ වටා පිටාව මත ඉඳගෙන කම්මසකතා සම්මාදිටියේ ලක්ෂණය තමයි බුදුහාම දේශනා කරනවා. අත්තිබික්කවේ සම්මාදිට්ඨේ සාස්වා පුඤ්ඤභාගියා උපදිවේ පක්කා කියලා කාරණයක්. ඒක සම්මාදිටිය තියෙනවා ශාස්ත්‍රවයි. ශාස්ත්‍ර සහිතයි ඒක. පුඤ්ඤභාගියා පිනට බර වෙච්ච එක. උපදි වේපක්කා උපදි සම්පත් ලබා දෙන. මොනද උපදි සම්පත් කියලා කියන්නේ? ලස්සන රූප සම්පත්තිය ආදී සම්පත් ලබා දෙනවා මේකේ. හැබැයි සාස්ත්‍රමයි. පින්නතුනි මෙන්න මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ලබාගෙන කරපු පින්කම් ආනිසංස විදියට තමයි අපි මේ සසර අධ මේ සම්පත්තික ලැබුවේ. බුදුරජාණන් වහන්සේ කිසි විටකට ඒ නිසා ලෞකික කුසලයට පිනට අවමන්තලේ නැහැ. බුදුහාමුදුරුවෝ නිස්සරම අවධානය කරන්නේ මා පුඤ්ඤස්ස බහයි කියලා පිනට බය වෙන්න එපා කියලා. පුඤ්ඤංසේ පුරිසෝ කෛරා කෛරාතේ තම් පුනප්පුනං තම්මි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චෝ කියලා කියනවා. පින් කරන දෙන්නට නැවත නැවතත් කරන්න. ඇයි ඒකට හේතුව පින කියන්නේ සැපයට කියන තවත් නමක් කියලා. බුදුහාමුදුරුවෝ නිසා පින උනන්දු කරවල තියෙනවා. මොනවද පින්කම් කියලා කියන්නේ පිනතුනි? ඊටාම සරල මට්ටමේ ඉන්නවා සාමාන්‍ය සතා සිව්පායකට දෙන දානේ ඉඳන් තමන්ගේ ගෙදර ඉන්න සුරතල් සතාට දෙන කෑමට ඉඳන් බුදුරජාණන් වහන්සේට දෙන බුද්ධ පූජා දක්වාම දානයන් විවිධාකාරයෙන් දෙන්න පුළුවන් අපට. පෞද්ගලික දාන, සංඝසතු දාන මේ පින්කම් වලට අපට සහභාගී වෙන්න පුළුවන්. තමන්ගේ ගෙදර නොදුන්නත් වෙනත් කෙනෙකුගේ නිවසක දෙන දානයක් හරි තමන් අනුමෝදන් වෙන්න. ඒ විතරක් නෙවෙයි පිනතුනි, අපට හොඳට නුවණ සිහිය තියෙනවා නම් අපට දිනපතාම හුඟා පින්කම් කරගන්න පුළුවන්. කොහොමද කරන්නේ? ඔබේ නිවසේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පෑන්කෝප්පේ වෙන්න පුළුවන් උදේ මල් ටික වෙන්න පුළුවන් ගෙදර පූජා කරන්න පිළිම වහන්සේ. ඒ වෙලේ ඔබ සිහිපත් කරන්න මේ මල් ටික මේ පෑන් වේදුරු මම පූජා කරන්නේ ඈ සුවනලි සෑයට ඈ මහියංගණ ඉඳන් පිනතුනි සොළොස්ම ස්ථානයේම ඔබට ඒ වෙලාවේ සිහිපත් කරන්න පුළුවන්. සිළුමින සෑය දක්වා දිවි ලෝකේ තියෙන පින්කම් කරන ස්ථානත් ඔබට ඒ වෙලාවේ අරමුණු කරන්න පුළුවන්. පින්නතුනි මේ සම්පූර්ණ මේ ලෞකික සමාධිතිය කියලා කියන මායාවක ස්වභාවයක්. ඒ මායාවම අපට හොඳ පැත්තට හරවගන්න පුළුවන්. තමන් මේ පහන පූජ කරන රුවන්වැලි සෑයටයි ජයශ්‍රී මහා බෝධියටයි දළදා වහන්සේටයි මහියංගණි චෛත්‍යයටයි සේරුවාල චෛත්‍යයටයි කැලණි විහාරයට ඔක්කොමඩම කියලා සියලුම කුසල් ටික තමන්ට හිතෙන ගන්න පුළුවන්. විතරක් නෙවෙයි පිනතුනි හැමදාම උදෑසන ඔබ හිතන්න. හැමදාම ඔබ උදෑසන හිතන්න. අද දවසේ කරන සියලුම පින්කම් ලෝකයේ කරන පින්කම් මාත අනුමෝදන් වෙනවා කියලා. විශේෂයෙන් ලංකාවේ අය කරන පූජනීය ස්ථානවල කරන පින්කම් මම අනුමෝදන් වෙනවා කියලා හිතන උදෑසනට. මෙහි උදෑසන කියලා කියන්නේ ලංකාවේ ඒ දවසේම හවසනේනේ. නැත්නම් රාත්‍රියනේ. එතකොට ඒ දවස පුරාම ලංකාවේ කරපු පින්කම් මාත අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙන පින. පිනතුනි මේ වගේ තමන්ගේ පින කුසලයේ වැඩ කරගන්න අවස්ථා තමන්ට හුඟක් තියෙනවා. ඔබ මඟතොටේදී ඇද්දි ලස්සන මල්ලතු මැදින් ඔබ යනවා. සමහර පාක්ස් වලට ඔබ යනවා. මල් කැඩුවොත් ඔබට දඬුවම් හිමි වෙයි. නමුත් පිනතුනි ගස්වල තියලම ඔබ හිතන් හිතින් මේ මල් ටික බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයට පූජා වේවා කියලා ඔබ හිතින් හිතන්න. ලස්සන විදුලි පහන් ඔබ දැල්ලපු නගර මැදින් ඔබ යනවා. ඒ සියල්ලක් මනේ බුදුහාඳුරු වෙනේම පූජා වේවා කියලා ඔබ සාදු කියලා අනුමෝදන් වෙනවා. පිනදින ඔබට හිතේ මේව වෙන්න බැරි දේවල් කියලා ඔබ විමානවත්තු කියලා පොත අරගෙන බලන්න මේ වගේ ආනිසංස වලින් ලැබිච්ච ආනිසංස සඳහන් වෙනවා. වෙරළේ වැලි ගොඩක් ගහලා වැලි ගොඩට බුදුහාඳුරන්ගේ ධාතුන් වහන්සේලා තියෙන චෛත්‍යය කියලා වැඳලා සුගතිගාමි වෙච්ච අයගේ දිව්‍ය ලෝකෙ ගියාගේ කතා සඳහන් වෙනවා. පිනදින අපට හුඟක් කුසලයේ දිනු කරගන්න පුළුවන්. අපට සිහිය සහ නුවණ තියෙනවා නම් ශ්‍රද්ධාව තියෙනවා. පින්නතුනි මේ වගේ පින්කම් අපි කරගෙන යන ගමන් ඊළඟට තමන්ට පුළුවන් සංඝ සතු දානමේ පින්කම් කරන්න. ඒ විතරක් නෙවෙයි ආවාසයක් නිවසක් හදන කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් සුළුෙන් හරි. ඒ විතරක් නෙවෙයි පින්නතුනි ඉහළම දානය වෙන ධර්ම දානයේ මේ පින්කමට ඔබට කිසියම් ප්‍රමාණයකින් දායක වෙන්න පුළුවන්. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදියට මේ පින්කම් කිරීමේ අනිස්සංශ විදියට පින්නතුනි මේ ජීවිත කාලය තුළදීම ඔබට පින්නතුනි සැලකිය යුතු දිනුවක් ඔබට වෙනවා. හැබැයි දවසකින් දෙකකින් නෙවෙයි පින්නතුනි සාන්දෘෂ්ටික බව මේ පින්කම් වලින් අපි මුලදිම කිව්වේ සාමාන්‍ය විදිහට දකින්න අමාරුයි කියලා. ඒ නිසා කාලයක් තමයි මේ ලෞකික කුසලය තුළ ඉඳගෙන පින්කම් කරන්නේ. ඒ කරනකොට ඉතාම පැහැදිලිව පින්නතුනි මේ පින්කම් වල ආයසස තමයි මේ ජීවිත කාලය තුළදීම දැක ගන්න ලැබෙනවා. තමන් ඉගෙන ගන්න කෙනෙක් නම් හොඳට අධ්‍යාපනයෙන් ඉදිරියට යනවා. තමන් වැඩිහිටියන්ගේ අමල තාත්තලගේ ජීවිතේ හුඟක් කාල ජීවත් වෙන දකින කැමති නම් තමන් අනිත්යට උදව් කරනකොට ඒත් එක්කම ආනිසංස තමට ලැබෙන ආකාරය පේනවා. පිනතුනි සැලකිත ප්‍රමාණයක් මේ ජීවිත කාලය තුළදීම තමන් කරන කුසල දාමල ආනිසංස 60%කට වඩා පිනතුනි මේ ආත්ම භාවයේදීම තමන්ට ලැබෙනවා. ආශිර්වාදයක් වෙනවා. පිනතුනි ඔබේ රූප සම්පත්තියත් වැඩි වෙනවා. මේව කරනකොට ඔබේ කටහඬ ලස්සන වෙනවා. නීරෝගීකම වැඩි වෙනවා. විශේෂයෙන්ම පින්කම ලානිසංශ විදියට සුවිශේෂී දෙයක් තමන්ට ලැබෙනවා මේ ජීවිතේ. මොකක්ද ඒ දේ? ඔව් අන්න බොහොම හොඳයි. හොඳ ධර්මයේ දේශනා කරන කල්යාණ මිත්‍රයන් තමන්ගේ ජීවිත කාලය තුළදීම ලැබෙනවා කියලා. මේක තමයි තමන් කරන පින්කම් වලින් ලැබෙන ප්‍රධානතම ආනිසංශ වෙන්නේ. හැබැයි පින්තුනේ පින්කම් එක්කම තමන්ගේ අර ගුණධම් ටික වැඩි වෙන්නට ඕන. මොනවද ඒ? නුවණ, අවංක බව, මේ ආදී ලක්ෂණ තමන්ගේ ළඟ වැඩි වුණොත් තමයි ඒව ලැබෙන්නේ. නැත්නම් ලැබෙන්නේ නැත්නම් ඉතින් ධම්මි සූප රසං යතා වෙනවා. පොද්දේ රස දන්නේ නැති හැන්ද වගේ වෙනවා. කල්යාණ මිත්‍රන මොන ගැහෙනවා හම්බුනහම ගානක්වත් නැහැ. ඇතැමිට තමන්ගේ ලොකු ගම්ට ගියාට කියනවා. එයාගේ ධමයක් අහන්න කැමති වෙන්නේ නැහැ තමයි. පින්නතුනේ නිතරම තමන්ට ධර්මයේ නාමයෙන් කෙනෙක් හැසිරෙනවා නම් එයා මුණ ගැහුණාම පින්නතුනේ ධර්ම කාරණා සාකච්ඡා කරන්න ඒක නා පරික්ෂා කරන්න නෙවෙයි අපි දන්නේ නැති කොච්චර වැදගත් කරුණ එයා දන්නවද කියලා අපිට බලගන්න. එතෙන්ට තමන් දක්ෂ වෙන්නට ඕන. නැත්නම් තමන්ට ලැබෙන්නේ නියම දේ නෙවෙයි ඊට වඩා පල්ලෙහා මට්ටමේ දේවල් තමයි හම්බෙන්නේ. පින්නතුනේ මේ කාරණා හැම එකක්ම අපට වැදගත් වෙන නිසා තමයි මේ කරුණු කියන්නේ. මේ පින්නතුන් හුඟක් ගුණවත් අය, හුඟක් ගුණයට කැමති, දහමට කැමති අය. නමුත් අපේ අතේ තියෙන සමහර අඩුපාඩුකම් නිසා පින්නතුනේ අපට වටිනාම දේවල් ටිකක් අහිමි වෙනවා. සද්ධර්මයේ තියෙන වටිනාම දේ අපට අහිමි වුණොත් පින්නතුනේ ඇත්තටම අපට මොකද අහිමි වෙන්නේ? අපට අහිමි වෙන්නේ පින්නතුනේ නිකන් සරල දෙයක් නෙමෙයි මුළු බුද්ධ ශාසනයක්ම අහිමි වෙනවා. ඒක අමතක කරන්න එපා. ධර්මයේ තියෙන පැහැදිලිම සඳහන් වෙන අනිත් දර්ශන වලින් වෙනස්ව ධහමේ සඳහන් වෙන ප්‍රධානතම කාරණය මේ තැනදී අපට අහිමි වුණොත් අහිමි වෙන්නේ පින්නතුනේ ඒ දේශනය හෝ ඒ දේශකයා හෝ ඒ ආත්ම භාවය විතරක් නෙවෙයි පින්නතුනේ අහිමි වෙන්නේ සම්බුද්ධ ශාසනයක් අපට අහිමි වෙනවා. එතන මිස් වුණොත් ආයි කල්ප ගණකින් හිතන්නවත් මෙන්න මේ නිසා මේ අහිමි වීම නොවන්නට අපට පින්නතුනේ ඉතාම සැලකිල්ලෙන් මේ ජීවිත කාලය ගත කරන්න වෙනවා. ඒ සඳහා දිනෙන් දින තමන්ගේ ළඟ කුසල දහම් හැකිතාක් දුරට වර්ධනය කරගන්න වෙනවා. විශේෂයෙන්ම කරණීය මෙත සූත්‍රයේ තියෙන ගුණ ටික පින්නතුනේ හොඳට ලියාගෙන තමන්ට නිතරම තේන තැනකේ ටික ගහගන්න. ඒ ටිකත් එකයි තමගේ මේ ගමන් මගේ සාර්ථක වෙනවාද කියන එක තීරණය වෙන්නේ. පින්නතුනි අපි මෙතන තැන කමේ සඳහන් කළේ කම්මස්සකතා සම්මාදිටිට අදාළ කාරණා ටික. මෙතෙන්දි පින්නතුනි දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අපට කරන්න පුළුවන්. දන් දෙන්න පුළුවන්, දානෙට වඩා අනිසංසදායි සිල්වත් වීම, සීලෙට වඩා අනිසංසදායි භාවනාව කියන එක. පින්නතුනි භාවනාවෙත් ඉහෙළම භාවනාව වන ලෞකික කම්මස්සකතා සමාධියට තුල ඉඳලා අපිට කරන්න පුළුවන් මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව ටිකෙන් ටික වැඩි කරනවා පින්නතුනි තමන්ගේ ලෞකික කුසලයේ ඉහෙළටම දිනු කරගන්න පුළුවන් ක්‍රමයක්. ඔබ කැමති නම් මේ ජීවිතේ කාලෙදිම ජීවිත ආනසංශ වැඩි කරගන්න, පින වැඩි කරගන්න හැකිතාක් දුරට මෛත්‍රී භාවනා කරන්න. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා අවංකව ප්‍රාර්ථනා කරන්න. වචනෙට විතරක් නෙවෙයි පින්නතුනි. වචනෙන් විතරක් නෙවෙයි. ඒක කාය මනෝසහගත කාය කර්ම වෙන්න ඕන, මනෝසහගත වචී කර්ම වෙන්න ඕන, මනෝසහගත මනෝ කර්ම වෙන්නට ඕන. මෙත්තාසහගත. මෙත්තාසහගත කාය කර්ම, මෙත්තාසහගත වචී කර්ම, මෙත්තාසහගත මනෝ කර්ම කියන තුනම යන්නට ඕන. ඉතින් පින්නතුනි ඒ කර්ම තමන්ගේ ළඟ වැඩෙන්නට ඕන. වැඩෙන්න වැඩෙන්න පින්නතුනි තමන්ගේ කුසලයේ හුඟක් ශක්තිමත් වෙනවා. ඒ ශක්තිමත් වෙන කුසලයේ නිසාම පින්නතුනි ඔබට අතීත කර්ම ශක්තිය හැටියට එන තියෙන විපාක තියෙනවා නම් අකුසල විපාක ඒවා හුඟක් දුරට කර්මයෙන් වළක්වනවා ඔබට. ඇතැම් විට ඔබට පාරට ගියාම ලොකු අනතුරක් කෙනෙක්ගේ ඇඟේ හැපිලා වාහනයක් හැපෙන්න තියෙනවා නම් ඔබ යතින්. ඇතැම් විට ගෙදර වාහනේ එළියට ගන්නකොටම ගෙදර ගේට්ටුවේ හැපිලා ටිකක් නවත්තන. එහෙම ටිකක් අඩු කරලා හරි දෙනවා මේ කර්මය. ඒක කවුරුවත් දෙවිගෙනේ පාලනය කරන දෙයක් නෙවෙයි. මේක කර්මයේ සිද්ධාන්තයක්. ඇතැම් විට ඔබ දුක් වෙනවා අනේ මම මේ පහනක් පත්තු කළා යාවේ මේ වාහනේ ගන්නකොටම හැපුණා කියලා ඔබ හිතන්නේ නේ. නමුත් වෙනසෙන් දුක් වෙන එපා. ඔබ නිතරම කුසලයක ඉන්නවා නම් ඔබ නිතරම හිතන්න මේ මට වෙන්න උනේ වෙන දින දෙලේ අවම දේශනා මේ උනේ කියලා ඔබ හිතන්න. මේකත් යෝනිසෝ මනසිකාරය. අනිත් පැත්තෙන් පිනතුන ඔබට හොඳම දේවල් මේ ජීවිත කාලය තුල ලබා දෙනවා මෙන්න මේ කර්ම විසින්. තවත් කන්නක් පිනතුන මා කලින් කියන්න හිටියා බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයන් අපාගත වෙන තත්ත්වයේ දිහා දැකලා සංවිගටපත් වෙච්ච ආකාරය ගැන සඳහන් කරද්දී වැදගත් සිද්ධියක් තමයි චත්තමානක කතාව. සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ මරණයට පත් වෙන අය දිහා දැක්කා, දැකලා එයාට බන කියලා මාර්ගවලට පත් කළා සමහර අය. නමුත් සමහර අය එහෙම පත් වෙන පුළුවන් කායික මානසික හැකියාවක් නිරෝගී භාවයක් තිබුණේ නැහැ. දැන් මට කුණ්ඩලි වගේ අය එවැනි අය. බුදුරජාණන් වහන්සේ නිසා කලී උන්වහන්සේගේ ඡායාව පේන සලස්සලා ඒ තුළ ප්‍රසාද ඇති කළා මොහු සුගතිගාමී කළා. ඒ වගේම සිද්ධියක් තමයි පින්නතුනේ චත්තමානක කතාව. දිනක් බුදුරජාණන් වහන්සේ උදෑසන ලෝකයේ දෙස බලනකොට දැක්කා මේ කුඩා කුමාරයෙක් එදාම මියන් ඉන්නවා. බුදුහාමර කල්පනා කළේ බැලුව මේ දරුවාගේ මරණයෙන් වළක්වන්න පුළුවන්ද කියලා. නමුත් වළක්වන්න පුළුවන් එකක් නෙමෙයි මේක. ඊළඟ බුදුරජාණන් වහන්සේ කලී මේ කුමාරයන පාරේ ළඟ ආසන්නේ ගහක් යට වාඩි වෙලා හිටියා. මේ කුමාරයා බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේට වැඳලා කතා බහ කළා ගියා. යන්න හදනකොට බුදුහාමර මේ ගාථා තුනක් ඉගෙනනවා. මේ ගාථා තමයි අපි ලංකාවේ පාසල්වල කියන්නේ. පාසල් හැරෙනකොට යෝ වාද තම් පවරෝ මනුජේසු සක්‍ය මුනි භගවා කත කිච්චෝ පාරගතෝ බල විරිය සමංගී සංසුග තන්සර නත්ත මුපේමි. බුදුරජාණන් වහන්සේගේ ගුණ මේ කියන්නේ. රාග විරාග මානේජම සෝකං ධම්මම මන්සක ධම්මමි මන්සරණත්තමු පේමි කියලා මේ යන ගාථා ටික පින්නතුනි. ධර්මයේ තියෙන ගුණ යක්කච දින්න මහප්පල මාහෝ චතුසු සුචීසු පුරිස යුගේසු අට්ඨච පුංගල ධම්ම දසාතේ සංගමි මන්සරණත්තමු පේමි. සංග්‍රහණීය ගුණ තෙරුවනේ ಗುಣ කියලා මේ දරුවා යවුවා යනකොට සොරොන්ට අහු වෙලා ඝාතනයටපත් වුණා. නමුත් මේ දරුවා දුගති ගාමුණේ නැහැ. මෙන්න මේ සිද්ධිය නිසාම තමයි පිනතුනේ මේ ඝාතක තුන ශ්‍රී ලංකාවේ පාසල්වල පාසල් අරින වෙලාවට එකතු කරලා තියෙන්නේ. කොච්චර බුද්ධිමත් අඩන්ද පිනතුනේ. නමුත් බොහෝ දෙනාට පිනතුනේ තියෙන අවසනම තමයි ඔබට වගේම මටත් ඒක වුණා. පාසල් ගිහිල්ලා අවසන් වෙනකම් මේකේ තේරුම දැනගන්න බැරි වුණා. පින්නතින අපි ඒක අද තේරුමත් එක්කම මේ කොලේක මුදණය කරලා තියෙනවා පාලියෙන් සිංහලෙන් ඉංග්‍රීසියෙන් ඔබට දෙනවා. පින්නතින මේක ඇත්තෙම අපේ ධර්මයේ දන සමහර අම්ලතාවතර ලංකාවේ දරුවෝ පාසල් යනකොටත් උදේටත් ගෙදරදී කියලා යනවා. ඇයි උදේ අනතුරකටපත් වෙන්න පුළුවන්. පින්නතුනි අනතුරකටපත් වුණත් මේ කයට අනතුරක් වුණත් සිතට අනතුරක් වෙන්නේ නැහැ. සුගතියේ හිත පිහිටවන්නට පුළුවන් විදියට මේ ගාථා තුනෙන් අපට ශ්‍රද්ධාව ඇති කරනවා. පින්නතුනි මෙන්න මේ මට්ටමේ ඉඳලම බුදුහාමර ලෝකෙට පිහිට වුණා. ඉතින් එහෙම පිහිට වෙච්ච බුදුරජාණන් වහන්සේ තමයි අපට මේ කුසලය පුලුවන් තරම් දිනු කරන්න අපට උනන්දු කරේ. පින්නතුනි මේ ලෞකික කුසලය තුල තියෙන ලක්ෂණය තමයි අපට නිතරම හිතෙන්නේ බාහිර ලෝකයක් තියේ කියලා. ඒ බාහිර ලෝකයේ තියෙන විදියට මේ Tamanට පේන්නේ කියලා හිතන්නේ. බාහිර පිටස්තර ලෝකයේ Tamanට විඳින අත්දැකීමම අනිත් කෙනාටත් එහෙමම විඳින්න පුළුවන් කියලා හිතනවා. ඒ විතරක් නෙමෙයි මේ පේන දේ මම ඒක බලන කලිනුත් මෙතන තිබ්බා. මම ඒක බැලුවට පස්සේ පිතුරු වෙනවා කියලා තමයි අපි හිතන්නේ. ඒක තමයි ලෞකික කුසලයේ ලක්ෂණය. දැන් ඔබ ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කරලා තිබ්බොතින් ඔබ ඒක සිහිපත් කරනකොට ඔබට ඒ සිද්ධිය ඔක්කොම මතක් වෙනවා. දැන් සිදුවෙන සිදුවීමක් වගේ මතක් වෙනවා. ඇත්තටම පින්නතුනි දැන් ඒක දැන් සිදුවෙන සිදුවීමක්ද? නැහැ, දැන් සිදුවෙන දෙයක් නෙවෙයි. තමන්ගේම සිත තමන්ගේම මයින්ඩ් එක දැන් මේ රීඩ් කරනවා තමයි. දැන් ඔබ ඒක ගෙදර මතක් කරගන්න බලන්න. ඔබ දැන් උදේ ගෙදර ඉඳලා ආපු ගෙදර මතක් කරගන්න. ඔබ ඇත්තටම සිහි කරන්නේ දැන් තියෙන ගෙදරද? ඔබ ඇත්තටම සිහි කරන්නේ දැන් තියෙන ගෙදර නම් දැන් ගෙදර ඉස්සරහා කවුද ඉන්නේ ගෙදර ඇරලාද වහනද තියෙන්නේ කියලා ඒ ටිකත් ඔබට කියන්න පුළුවන් වෙනවා. දැන් ඔබේ මිය ගියපු ඥාතිවරයෙක් මතක් කරගන්න බලන්න. ඔබ මතක් කරගන්නේ මොකක්ද ඇත්තෙන්ම? ඒ කෙනාගේ ඔබ දැකපු අතීත සිද්ධියක් තමයි මතක් කරගන්නේ, දැන් සිද්ධිය නෙවෙයි. නමුත් අපට නිතරම යමක් සිහි වෙනකොටම හිතෙන්නේ දැන් මේ සිහි වෙන්නේ මතක් වෙන්නේ ඒ ඇත්තම සිද්ධිය කියලා තමයි ඔබට හිතෙන්නේ. දැන් ඔබේ දරුවා ගැන මතක් කරගන්න. උදේ දරුවා දැකලා නම් ඔබ මෙහි ආවේ. දැන් ඔබ දරුවා ගැන මතක් කරනකොටම ඔබට පේන්නේ අර අන්තිම වතාවට ඇඳපු ඇඳුම තමයි දැන් ඇඳගෙන කියලා මතක් වෙන්නේ. ඇතැමිට දැන් දරුවා ඇඳගෙන වෙන ඇඳුමක්. ඒ ඇඳුම නෙවෙයි. පින්නතුනේ මේක තමයි මේ ලෞකික සම්මාදිටියේ තියෙන ලක්ෂණය. නිතරම තමන්ගේ අතීත අත්දැකීම තුල තමයි ඉන්නේ. ඒක වරදක්ම නෙවෙයි, කුසලයේ තුල ඉන්නවා නම් යම් විදියක සහනයක් තියෙනවා. හැබැයි මේ தත්වය තුල ඉඳීමෙන් අපට ලැබෙන ලොකු අවාසියක් තියෙනවා. මොකද අවාසිය? අවාසිය තමයි අපි ඇතැම් විට ඒ රූපයක් ගැන, ශබ්දයක් ගැන අපට උපේක්ෂා සාගත වෙන්න පුළුවන්. දැන් මේ මලක් මෙතන තියෙනවා, මම මලට ඇලෙන්න හොඳ නැහැ කියලා මෙතන සංවර වෙන්න පුළුවන්. හැබැයි මෙතන මලට මෙතන සංවරල හිටියට අපි මේ බලන විදියටම තමයි දරුවා දිහත් අපි බලන්නේ. අපේ අම්මා තාත්තා දිහා බලන්නේ. ඔබේ ලස්සන වාහනේ දිහත් බලන්නේ මේ මල බලන දිහා විදියටමයි. මේ මලට කෙනෙක් හානියක් කරනකොට ඔබ උපේක්ෂා සාගත ඉන්න පුළුවන්. හැබැයි ඔබේ වාහනේට ඔබේ දරුවාට හානියක් කරනකොට එතෙන්දී ඔය තියෙන තැම්පත් ගාව ඔක්කොම අහිමි වෙනවා ඔබට. පින්නතුනි මෙතන බලන විදිහම තමයි මේ මල නෙවෙයි පින්නතුනි, මෙතන ඉදිකට්ටක් තියෙනවා කියලා, ඉදිකට්ට බාහිර දෙයක් කියලා ඔබ බැලුවොත් ඒ බලන විදිහටම තමයි ඔබ හැම දෙයක් ගැනම බලන්නේ. ඒ නිසා බුදුදහමෙන් කියනවා හැම දෙයක්ම එකම දර්ශනයකින් බලන්න අපට උගන්වන. ඉදිකට්ට දිහා කෙරේ හරි සම්මාදිටියෙන් බැලුවොත් ඒ බලන විදියම තමයි අපේ දරුව දෙස, වාහනය දෙස, තමන්ගේ ගෙදර හැම දෙයක් දෙසම බලන්නේ, ඒ දර්ශනයම බලන්නේ. එතකොට දකින දකිනකේ එකේ රූප කලාප බිඳි බිඳි බලන්න යන්න අවශ්‍ය නැහැ අපට. අපි එක සිද්ධියකින් ඔක්කොම අපට එකෙම අල්ල ගන්න පුළුවන්. පින්නතුනි මෙන්න මේ දහමක් කරා යන්න තමයි දෙවනි සම්මාදිටියෙන් අපට මඟ පෙන්වන්නේ. ඇයි මේ සම්මාදිටියෙන් අපි යන්නට ඕන? අපේ ජීවිතයේ ප්‍රධාන අභියෝග තුනක් ජීවිතයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඇයි තථාගතයන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය ලෝකෙ බබලන්නේ? ඇයි තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකෙට අවශ්‍ය වෙන්නේ කියලා? ලෝකෙට තථාගතයන් වහන්සේ කෙනෙක් අවශ්‍ය වෙන කාරණා තුනක් නිසා කියලා සඳහන් කරනවා. ඒ මොනවද? ඒ තමයි මහලු වීම, මරණය, නැවත ඉපදීම කියන මේ කාරණා තුන. මෙන්න මේ කාරණා තුන නැත්නම් ලෝකේ තථාගත දහමක් බබලන්නේ නැහැ කියලා කියනවා. ලෝකෙට තථාගතයන් වහන්සේ කෙනෙක් අවශ්‍ය වන්නේ, ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයක් අවශ්‍ය වන්නේ, මෙන්න මේ කාරණා, මේ අභියෝග තුන අපේ ජීවිතයේ ඉදිරියට තියෙනවා. අපේ කුමන දේවල් වලින්, කුමන උපක්‍රම වලින් මේක යටපත් කරන්න හැදුවත් වෙනුත් අපිට මේ තුන සාමාන්‍ය දැක්මකින් ජය ගන්න බෑ. අනිත් ආගම් හැම එකකින්ම කියන්නේ මේව ජය ගන්න මාර්ගයක් කියනවා. හැබැයි කියන්නේ తాවකාලිකව සහ ඒ මාර්ගයේ ප්‍රතිඵල ලැබෙන මරණයෙන් පස්සේ. ස්වර්ගයට යන මරණයෙන් පස්සේ මැරෙන්න මොන ස්වර්ගයට යන්නේ? පින්නතුනේ බුදුදහමේ තියෙන විශේෂත්වයක් තමයි බුදුදහමෙන් ඇති කළ දෙන සම්මාදිට්ඨිය තුළ මේ මොහොතෙන්ම මේ ජරා මරණයෙන් නිදහස් වෙන පුළුවන්කොට. ඒ සඳහා එකක් මූලික පියවර හැටියට සුතමේ ඥානය අවශ්‍ය වෙනවා. මුලින් මේක සාමගේ කන් දෙකින් අසා දැනගන්නට ඕන. දෙවෙනි කරුණ තමයි ඒ අහපු දේ චින්තාමය පඤ්ඤා විදියට නැවත නැවතත් තමන් යෝනිසෝ මනසකාරයෙන් මෙනෙහි කරන්න ඕන. තුන්වෙනි කාරණාව භාවනා වශයෙන් මේක වඩන්නටත් ඕන. කෙනෙකුට මේක ජීවිතේ හුඟක් කාල ගත වෙන්න පුළුවන්. ජීවිත කාලය ආත්ම වගාන ගත වෙන්නත් පුළුවන්. සමහර කෙනෙකුට ධර්ම දේශනා ශ්‍රවණය කරද්දිම මේ තුනම වැඩෙන්නත් පුළුවන්. සරුවත් හාමුදුරුවෝ, පොක්කසාති රජතුමා බාහ්‍ය දාරුකේරිය ධර්ම ශ්‍රවණය කරද්දිම වැඩිච්ච හැන්නේ තස්සග මහණු මගේයි. පින්නතුනි මෙන්න මේ ගමන් මගියද්දී බුදුහාරෝ ඊටාම වැදගත් කාරණයක් දේශනා කරනවා. ජානතෝහම් වික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොවජානතෝ නොවපස්සතෝ කියලා. මහණෙනි මම මේ ආශ්‍රවයන්ගේ ශේවීම ශේඛිරීම දේශනා කරන්න පණවන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද මොකක් දකින කෙනාටද? යෝනිසෝ මනසිකාරය දන්න කෙනාට දකින කෙනාට. මොකද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? රාග ద్వේෂ මොහ ඇති වෙන ආකාරය සහ නැති වෙන ආකාරය දන්න කෙනාටයි මේක මේ අවබෝධය ලැබෙන්නේ කියලා. හෙටියෙන් කියනවා නම් පින්නතුනි දුක කියන්නේ මොකන්ද කියන එක දැනගන්නට ඕන. වෙනත් විදිහකින් කියනවා නම් දුක සත්‍ය කියලා කියන්නේ මොකන්ද කියලා දැනගන්නට ඕන. ධම්මචක්ක සූත්‍රයේ බුදුජන් වහන්සේ දේශනා කරනවා පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කෝ මුදපාදී ඥාන මුදපාදී පඤ්ඤා මුදපාදී කියලා. පෙර නොයසු විරුද්ධහමක් මට පහළුණායි කියලා. පින්නතුනි පෙර නොයසු විරුද්ධහමක් පහළුණා කියන කවුද මේ? මේ කියන්නේ අර චන් නැමතියගෙන් ලෙඩවීම මහලවීම මරණය අසා දැනගත්තු කෙනා. පින්නතුනි මෙන්න මෙතනින් නම් තමයි ධර්මයේ වැදගත්ම කරුණ කියන්නේ හොඳ සීකල්පනාවෙන් ඉන්න. ලෝකේ දුක කියලා දෙයක් තියෙනවා, දුක සත්‍ය කියලා දෙයක් තියෙනවා. මොකද්ද දුකයි දුක සත්‍ය අතර වෙනස මොකද්ද? ලෝකේ දුක කියලා දෙයක් තියෙනවා, දුක්ඛාරය සත්‍ය කියලා දෙයක් තියෙනවා. දැන් ඔබ ධර්මයේ හැසිරෙන කෙනෙක්, ධර්මයේ අහන කෙනෙක්, ධර්මයේ පිළිපදින කෙනෙක් කියලා තව කෙනෙක් දැනගත්තොත් ඔබෙන් යම් ප්‍රශ්න අහනවා ඈ. ඔබ ඉන්නේ කොතනද කියලා බලාගන්න. ඇයි ඒ? දැන් නැවිගේටරයක් වුණත් එහෙමයිනේ. ඔබ ඇඩ්‍රස් එක දාගුවාම ඉස්සෙල්ම කරන්නේ මොකද්ද? ඔබ ඉනගෙන චෙක් කරනෝනේ. ඊට පස්සේ තමයි ඩෙස්ටිනේෂන් එක දෙන්නේ. අන්නේ වගේ තමයි පිනතුන ඔබ ඉන්න තැන තේරුම් ගන්න ධර්මයට අදාළ ප්‍රශ්න ටිකක් අහනවා. ඒ නිසා හුඟා කල්පනාවෙන් ඉන්න වෙනවා. ප්‍රශ්නවලට උත්තර දීලා තමන් වීරෙක් වෙන්න නෙවෙයි. පිනතුනි තමන් මේ ධර්ම මාර්ගයට අවංකව බැස ගන්න මේ හැකියාව තමන්ට තියෙනට ඕන. මොකද්ද දුක දුක සත්‍ය අතර වෙනස කියලා කියන්නේ? පින්නතනි දුක කියලා කියන්නේ ලෙඩවීම මහලුවීම මරණය කියලා මේ පිටස්තරින් අපට පේන දුක් ටික තමයි දුක කියලා කියන්නේ. ඒක තේරුම් කළ දෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කල්පගාන පෙරපුරණ අවශ්‍ය නැහැ. ඒක සාමාන්‍ය කෙනෙකුටවත් තේරෙනවා. ලෙඩවෙන එක දුකයි, මහලුවීම දුකයි, මරණය දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, අප්‍රියං හා එක්වීම දුකයි කියන එක ඒක සාමාන්‍ය දුක. ඒක ලෝකයේ සාමාන්‍ය ජනතාව දන්න දුක. හැබැයි පින්තුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කරන දුක්ඛාර සත්‍ය ඒක නෙවෙයි. ඒ මොකද්ද? මොකද්ද දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ? සංකීර්තේන පංචපාදන කන්දා දුක්ඛා කියන එක මොකද්ද? පංචපාදන කන්දා දුක්ඛා කියලා කියන්නේ අපි ඇසට රූපයක් පේනකොට අපි හිතනවා නම් මේ රූපයේ බාහිරයි තියන්නේ කියලා. අපිට පුද්ගලයෙක් පේනකොට අපි හිතන අපිට හිතෙන්නේ බාහිර ඉන්න පුද්ගලයෙක් මට පේන්නේ කියලා. ඒ කියන්නේ මෙන්න මේ සංකීර්තේන පංචපාදන කන්දා දුක්ඛා කියන කාරණේ. එහෙනම් බාහිර පුද්ගලයෙක් දෙයක් නැන්ද? බාහිර පුද්ගලයෙක් හෝ දෙයක් ඇත කියලා කියන්නේත් නැහැ, නැත කියලා කියන්නේත් නැහැ බුදුදහම තුල. ඇයි ඒ? ඇත කිව්වොත් සාස්ත්‍ර දෘෂ්ටිය යනවා නිත්‍ය තත්ත්වයට යනවා. නැත කිව්වොත් උච්ඡේදයට යනවා. මෙන්න මේ සාස්ත්‍ර සහ උච්ඡේද කියන දෘෂ්ටි දෙකම එකම දර්ශනයෙන් දුර වෙන්නට ඕන. ඒ දෙකම දුර වෙන්නේ මොන අවබෝධයෙන්ද? ඒ දෙකම දුර වෙන්නේ ඒ වැරදි අදහස් දෙකම දුර වෙන්නේ එකම පරිසම්පාදයේ කියන අවබෝධයෙන්. අස්මින් සති දං හෝති අස්මින් අසති දං හෝති කියන කාරණිය. මේ හේතු දෙක තියෙන තැනදී මේ අත්දැකීම තියෙනවා. ඒක නැති වෙනවත් එකම නිරුද්ධ වෙනවා කියන එක. අනිත් දේ තමයි පින්නතුනි. මට පේන රූපය මම හිතන්නේ හැම දිනාටම පේන්නේ ඒ විදිහටයි කියලා. නමුත් පින්නතුනි එහෙම නෙවෙයි. මට පේන රූපය, මට එන ශබ්දය, මගේ අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී හේතු මත මං විසින් මේ මොහොතේ නිර්මාණය කරන ලෝකය. මට පේන ලෝකයේදී මට මේක දැන් වතුර වීදුරුවක් හැටියට පේනවා. මට බොන්න පුළුවන් තේමහ වෙච්ච ගම. හැබැයි තව සත්‍යයක් මෙතනම නොපෙනී ඉන්න පුළුවන්. ඔහුට මේ වීදුරුව වීදුරුවක් මිසක් වතුර වීදුරුවක් වෙන්නේ නැහැ සමහරට. ඇයි ඔහුගේ කර්මයට මේ වතුර ටික පේන්නේ? මේ වතුර ටික ඇත්තටම බාහිර පේන වතුර ටික නම් හැම දිනාටම මේ වතුර ටික පේනවනේ ඒක විදියටම. නමුත් එහෙම නැහැ පේන තුන බාහිරදී සමහරට සමහර කතා ප්‍රවෘත්ති. සමහර ලස්සන විල් පිරිසිදු වතුර තියෙන විලක් ළඟ කෙනෙක් ඉපදෙලා ඉන්නවා. ඔහුගේ ජීවිත කාලෙම වතුර පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. ඇතැමිට ඒ විලේ වතුර පේන්නේ ලේසර වගේ පේන්නේ තිබහට බොන්න බෑ. පිනතුනි මෙයාගේ සිද්ධි රාශියක් බුදුදහම තුල තියෙන වර්තමානයේත් අපට මුණ ගැච්ච හේතු රාශියක පුද්ගලයන්ගේ තුල මේවා අපි දැකලා තියෙනවා. ඔබට යම් කිසි විදියක මේ මොහොතේ හැඩ රූපයක් පේනවා නම් ඒ පේන්නේ බාහිර තියෙන දෙයක් නෙවෙයි. ඒක තමන්ගේ ආයතන වලට සාපේක්ෂව මේ මොහොතේ පේන දේ තමයි විදියට පේන්නේ. අපි නිතර යොදාගන්න උදාහරණය දැන් මෙතන බිත්තියක් ඔබට පේන බිත්තියෙන් එහා ඔබට පේන්නේ නැහනේ. ඒ ඔබේ ආයතන වලට මගේ ආයතන වලට සාපේක්ෂව මේ වෙනවා අපේ බිත්තිය එහාට පේන්නේ. විතින් හට අපට යන්න බෑ. නමුත් මෙතනම සමහර සත්‍යයන් ඉන්නවා, සමහර ප්‍රේතයන් භූතයන් ඉන්න සත්‍යයන්. ඔහුට මේ විතින් හට ටික ඔක්කොම පේනවා. විතින් හැම වෙතර යන දොරවහල තිබට ඔහුට කිසිම ගැටුවක් නැහැ යන්න පුළුවන්. ඇතැමිට අපට වඩා ලොකු ශරීරයක් තියෙන්නේ. හිතන්න බෑ මේ පොඩි ශරීරයක් කියලා කූඹියක් වගේ. ඇතැමිට මේ ශාලා විතර ලොකු ශරීරයක් ඔහුට තියෙන්නේ. නමුත් මේ විතින් හට යන්න පුළුවන්. පින්නොතුනි මෙහෙම ලෝකයක අපි මේ ඉන්නේ. එතකොට බාහිර විද්‍යාඥයන්, දාර්ශනිකයන්, ආගමික නායකයන් හැම දිනෙකම දේශනා කරන්නේ අනුසෝතගාමී ධර්ම. මොකද අනුසෝතගාමී ධර්ම කියන්නේ ගඟක් පල්ලෙහාට ගලාගෙන යන වගේම තමන්ට පේන ලෝකය හැම දිනාටම පේනවා කියන හැඟීම. ඒ විතරක් නෙවෙයි තමන් මේ ලබන අත්දැකීම තමන් කලින් මේක ලැබලා තිබිච්ච දෙයක්. කලින් තිබිච්ච ලෝකයක් මම දැක්කා. මම මේක අධ්‍යයනය දැක්කට පස්සේ මේ ලෝකේ ඉතුරු වෙනවා කියන කාරණය. පින්වතුනි මේක සම්මුති සත්‍ය අනුව හරියි. නමුත් පරමාර්ථ සත්‍යට යනකොට මණ්ඩෙන් ලෙවල් එකේ ඉඳන් සුප්‍රාමණ්ඩෙන් ලෙවල් එකට යනකොට මේක සත්‍යයක් නෙවෙයි. පින්වතුනි ලෞකික සම්මාදිටිය තුල ලෞකිකත්වය තුල තමන් අවබෝධ කරගන්න කලින් තමන් එක්ස්පීරියන්ස් එකක් ලබන්න කලින් ලෝකයක් තිබුණා. ඊට පස්සේ තේ ලෝකෙ ඉතුරු වෙනවා. ඒක හරි. සුගතිගාමි වෙන්නෙත් මේ දැක්ම ඉඳලමයි. මේ දැක්ම ඇති වෙන්නේ නිකන් නේ අවිජ්ජාපච්චය සංඛාරා. අපුඤ්ඤාවි සංඛාර විතරක් නෙවෙයි පේනදුනේ. පුඤ්ඤාවි සංඛාර කරන්නේ විතරක් නෙවෙයි අරූපාචර බඹලවට යන ආනෙන්ජාවි සංඛාර රැස් කරන්නේ මේ දෘෂ්ටි ඉඳලමයි. අපුඤ්ඤාවි සංඛාරයි පුඤ්ඤාවි සංඛාරයි ආනන්ජාවි සංඛාරයි තුනම කරන්නේ අවිද්‍යාව පත්‍යා සංඛාරම් තමයි. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියන්නේ මෙන්න මේකෙන් ඉක්මවල කියපු දර්ශනයක්. එතකොට දුක කියන්නේ ලෙඩවීම, මහලුවීම, මරණය කියන කරුණු දුක. දුක සත්‍ය කියන්නේ මොකද්ද? තමන් ඇස කරන ආසාදී ඉන්ද්‍රියයන් අරුණක් ගන්නකොට ඒ දේ බාහිර තියෙනවායි කියන හැඟීම. තමන්ට දරුව මතක් වෙනකොට දරුවා බාහිර ඉන්නවායි කියලා හිතනවා තමයි. එතකොට ඒ දරුවා ලෙඩවීම, මහලුවීම, මරණ කියන දුක් ටිකත් එක්කමයි දරුවා වැළඳගන්නේ. ඔබ නිකන් නෙවෙයි. කලාමැදිරියේ නැත්නම් පණගැටියේ ලාම්බු දැල්ලකට පනින්න පුළුවන්. අනේ මට පහන් දැල්ලේ ලස්සන විතරයි වුණා මට පිච්චෙන්න බෑ කියලා කිව්වට හරියන්නේ නැහැ. පහන් දැලට ආසා කරොත් නැවතෙන්නේ ඔහුගේ අවයව ටික පිච්චෙලා නැත්නම් මරණයටපත් වෙනවා. මට දරුව විතරයි යෝනේ, දරුවගේ ලෙඩවීම ටික මහලුවීම මරණය නම් එපා කියලා ඒක විතරක් නොගෙන ඉන්න බෑ. මට අම්මා විතරයි යෝනේ, අම්මානේ නැති වෙන්න බෑ, අම්මා මැරෙන්න බෑ, අම්මා හැමදාම ඉන්නවා කියලා කියන්න බෑ. බාහිර අම්මා කෙනෙක් තමයි නිර්මාණය වුණොත් ඒත් එක්කම අනිත් දුක් ටිකත් එක්කමයි තමන් ඒක ගන්නෙ. ඒ නිසා සංකිට්ඨේන පංචපාදනස්කන්ධා දුක්ඛා කියලා කියන්නේ ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, මේ ඉන්ද්‍රිය හයම්ම කිසියම් අරමුණක් එනකොටම තමන්ට හිතෙනවා නම් බාහිර ලෝකෙ මේ තියෙන දෙයක් මම දකින්න යන්නේ කියලා. තමන් මේ දුක්ඛ සත්‍ය තුල තමන් අභිෂේක ලබලා ඉන්නේ. එතකොට දුකයි දුක්ඛ සත්‍යයි කියන දෙකේ වෙනස අපි තේරුම් ගන්නට ඕන. ඊළඟ කාරණේ තමයි සමුදයයි සමුදය සත්‍යයි කියලා දෙකක් තියෙනවා. දුක සමුදය ආර්ය සත්‍යයි කියලා දෙකක් තියෙනවා. සමුදය කියන්නේ මොකද්ද? දුකට හේතුව කියන කාරණේ. දුකට හේතුව කියන කාරණේ මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුකට හේතුව තෘෂ්ණාව. මොන තෘෂ්ණාවද? අවතෘෂ්ණාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනක් යනවා. හැබැයි මොකක්ද යත් ඒකේ පදනම මොකද්ද? මුල් හරය මොකද්ද? මුල කොතනද තියෙන්නේ? අවිද්‍යාව කෙලවරේ තියෙනවා නේ. මොකද ආසන්නම තියෙන මූලික හේතුව මොකද්ද? ඒ තමයි පින්නතුනි තමන්ගේ අභ්‍යන්තරේ ජීවත් කරවන තියෙන ආසාව. දැන් අපට හිතෙන මන් දරුවට කැමති, ගහට කැමති, ගෙදරට කැමති, වාහනට කැමති කියලා අපි හිතන්නේ. අපි නිතරම හිතන්නේ බාහිර දේ තෘෂ්ණාව තියෙන කියලා. නමුත් බුදුහාරෝ කියන්නේ දේශනා කරන්නේ නැතේ කාමා යాన චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. බාහිර දේවල් නෙවෙයි කාමයන් කියලා කියන්නේ. ලස්සන දේවල් නෙවෙයි කාමයන් කියලා කියන්නේ. තෘෂ්ණාව කියලා දුක්ඛ සමුදය ආරි සත්‍ය ලෝකේ අය හැම දිනෙකම කියන්නේ බාහිර දේවල් තියෙන ආසාව තියෙන්නේ. ඒ නිසා ආසාව නැති කරන්න ඇස් දෙක පියාගෙන ඉන්න බලන්න එපා. එහෙම කියලා සංවරයක් තමයි ලෝකෙමයි කියන්නේ. බඩු මුට්ටු අයින් කරන්න කියලා ගිහිල්ලා ගිහිල්ලා ඊට පස්සේ තියෙන දේපළ ටික ඔක්කොම අයින් කරලා ඥාති මිත්‍රාදීන් තයින් කරලා අන්තිමට නැවතුනේ කොහමද? ඇඟේ තියෙන ඇඳුම් ටිකත් අයින් කළා තමයි අවසන්. ඒකටවත් ආසා කරන්න හොඳ නැහැ කියලා. පින්නතුනි බාහිර දෙයකට තියෙන ආසාව නම් දුකට තනිකරම හේතුව. අපට දුක නැති කරන්න හරිම ලේසියි පින්නතුනි. ඇයි? එක දවසෙන් නිවන් දකින්න පුළුවන් වෙන. ඇයි ඒ තියෙන බඩු බාන ටික ඔක්කොම අනිතර දන් දීලා තමනුත් ජීවිතයේ සතෙකුට දන් දෙන විදියට තැනකට ගියාම හරි. සිංහ උඩ හරි කොටිය උඩ හරි. එක දවසෙන් නිවන් දකින්න පුළුවන් වෙන. නමුත් වෙනසුනේ ඒක දුක ඒක සමුදේ නිසා සමුදේ සත්‍ය නෙවෙයි. සමුදේ සත්‍ය කියන්නේ මොකද්ද? තමන්ගේ අභ්‍යන්තරේ ජීවත් කරවන්න තියෙන ආසාව. තමන්ට තමන් කියන කැමැත්ත. ඒ කැමැත්ත නිසා තමයි තමන් ප්‍රිය කරන හැම දෙයකම තමන් කැමති. ඇයි තමන් කැමති විදිහට ඉන්නවා කියලා තමන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමන් එයට උපරිම උදව් කරනවා. දරුවට එහෙම උපරිම උදව් කරනවා. හැබැයි ඒ දෙයම තමන්ගේ මේ අභ්‍යන්තරට අභියෝගයක් වුණොත් මොකද වෙන්නේ? අර ඇතැම් විට දරුවට කියලා ඉතුරු කරපු දේ ඔක්කොම දේපළ ටිකත් ඇත්තෙම දෙනවා නැති නිවාසෙකට. ඇයි තමන් කැමති විදිහට දරුවා ඉන්නේ නැති නිසා දරුවත් එක්ක අර ඒ ආදරයම අන්තිමට දැනී ද්වේෂයක් බවට පත් වෙනවා. ඇයි තමන් මෙච්චර සලකපු තමන්ගේ මාන්නයට, තමන්ගේ ආරක්ෂාවට, තමන්ගේ රැකවරණයට තමන් මෙච්චර උදව් කරපු කෙනා තමන්ට එරෙහි වුණා කියලා තමන් අන්තිමට වැඩිපුරම එරෙහි වෙන්නේ ඒ ආදරය කරපු කෙනා තමයි. ඇයි මේ තමන්ට අභියෝගයක් යාකලා ඒකයි. ඒ නිසායි අපි පේනොත්නි බාහිර ඈතට වඩා හුඟක් අපි අමනාපෙන්නේ ළඟම ඉන්න ඇත් එක්ක. ඇයි තමන් හුඟක්ම ලං කරන් ඉන්නේ? තමන් සලකන්නේ තමන්ට රැකවරණට ඉන්න මේ පිරිස ගැන හිතලා තමයි තමන් සලකන්නේ. වැඩිපුරම අමනාපෙන්නේ තේ කට්ටියත් එක්කම තමයි. ඒ තරක් නෙවෙයි පේනොත්නි. සංසාර චක්‍රය යන්නේ මේ ඇත් එක්කම තමයි ගනුදෙනු ටික කර කර යන්නේ. ඉපදෙනකොට ඉපදෙන්නේ මේ විශ්වයේ ඒ අය ඉන්න තැන්වලම තමයි ඉපදෙන්නේ. ඇයි ඒකට හේතුව? මේ කර්ම ගනුදෙනුවක් තියෙනවා. උදව් කරපුවාගෙන් උදව් ලබන්නත් ඕන. අනතුරු කරපු, හතුරුකම් කරපු අයගෙන් ඒ ටිකයි ලබන්නත් ඕන. ඒ දෙකටම කර්ම ගනුදෙනුවත් එක්ක තමයි මේ ගමන යන්නේ. ඇතැම් විට මනුස්ස ලෝකයෙන් වෙන් වෙලා වෙන ආත්ම භාවයකට ගියත් මේ එකට කිට්ටුව ඉන්න තැන් වල තමයි ඒ තියෙන්නේ. පේන්න හෝ නොපෙනෙන ආත්ම භාවයකින්. එහෙම නැතු ඈතට යන්නේ තාම කලාතුරකින්. ගියත් වාක ඈතට යන්න බෑ. මේ ඉන්න බුදුවරගේ ශේස්ත්‍රයේ චක්‍රෙන් එහාට කොහොමත් යන්න බෑ. ඒ රාමුව තුලම තමයි බොහෝට එක දිගට යන්නේ. ඒක දිග කතාවක්. ඒකෙන් නෑ මේ ප්‍රශ්න අහන්න එපායි. ඒකෙන් අහුවොත් මම අපි කියන දේ නෙමෙයි කියන්නේ යන්නේ වෙනත් එකක්. ඒක ටිකයි ගැන ඒක ඊට වඩා කියන්නේ. පින්නතුනි දැන් අපි මේ කිව්වේ දැන් ඇත්තෙම දැන් හරිය බය දේවල් කියන්න දැන්. අමනුෂ්‍යය ගැන මොකක් හරි කිව්වොත්, ලෝක ගැන මොකක් හරි කිව්වොත්, ඒකට පස්සේ ඒක දිගට මේකම තමයි අහන්නේ. ඊට පස්සේ අර අපට කියන්න එන මාතෘකාව අහන්න වෙන ඊට පස්සේ. නමුත් වෙනසෙන් නිතරම බුදුහාඳුර ධර්ම දේශනා කළ දින බුදුහන ශ්‍රාවකයන් හැටියට අපටත් මෙහෙම කරන් තින්නේ. හරියට තමන් හිමේ රාග දේශ මොහ අඩු වෙන විදියට ඒ මාර්ගයයි බුදුහන අපට දේශනා කළේ. වෙන දෙයක් ගැන කතා කරන්න ගියොත් අපිට අන්තිමට තරක විතර ටිකක් කල යන්න පුළුවන්. අන්තිමට තමන්ට පිළිපදින ප්‍රතිපදාවක් අහුවෙලා නැහැ ඒක. ධර්ම ශ්‍රවණය කරදී නසව බුද්ධිමත් වෙන්නට ඕන. පින්නොතින අපි මේ සාකච්ඡා කළේ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ආසාව ගැන, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන. ධර්මයේ දන්නේ නැති හැම දිනෙකම හිතන් ඉන්නේ දුකට හේතුව බාහිරේ තියෙන්නේ, ඒ නිසා බාහිර හේතු පාලනය කරන්න ඕන කියලා තමයි යන්නේ. දැන් කම්මසගත සමාධිය කිනුත් කරන්නේ මේක. බාහිර ලෝකේ ලස්සන කරන්නේ හැමදේම. සාමාන්‍ය දෙවි විතරක් නෙවෙයි පිනතුන හොඳ කුලයක ඉපදීමේ පටන්ම ඒවත් මේ ලෞකික සම්මාදිතිය තුල ඉඳගෙන මේ කරන්නේ. ඒක බුදුහාම ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒක ලෞකික ලෝකය තුල අවශ්‍යත් වෙනවා ඒක. ඒක සාමාන්‍ය අපි වගේ කෙනෙකුට විතරක් නෙවෙයි පිනතුනි. පාරමිතා පුරලා බුදු වෙන්න පහළන බුදුවරයෙකුටත් මේක අවශ්‍යයි. ඒ නිසා තමයි පස්මහ බැනුම්වලදී කුලේ හිටම් බලන්නේ. නැත්නම් මේ සේවය කරන්න බෑ. හැබැයි ඒ සියල්ලක්ම තියෙන පින්නතුනි අවිද්‍යාව පත්‍ය සංඛාරයන පදනම මතම තමයි. ඒ හැම දෙයක්ම කරන්නේ මේ බාහිර වටා පිටම පිළිවෙලට කරගන්න එකයි කරන්නේ. ඒක යම්ස ප්‍රමාණයට අවශ්‍යයි. හැබැයි දුකේ නිදහස් වෙන එක විතරක් බෑ. දැන් ඔබට බාහිර වටා පිටාවේ ලස්සන දේවල් ටිකක් ලැබුණේ, ලස්සන රූප සම්පත්තිය, මේ පහසුකම් ටික, වැඩි දෙයක් තමා මధుරිකුන්වත් ඔබට මේ පරිසරයේදී හානියක් නෑ. මధుරිකුන්වත් ඔබට හානියක් නෑ. මధుරියෙක් බෙහෙතකටත් හොයාගන්නෑ නේ. පින්නතුනේ ඒ තරම්ම ඔබට මේ රැකවරණේ ආරක්ෂාව දීලා තියෙනව වෙන කෙනෙක් කිසි නෙවෙයි, ඔබේම අතීත කර්ම ශක්තිය විදියට. අනිසංස විදියට ඒක ඔබ අමතක කරන්න එපා. මේව නිකන් ලැබිච්ච දේවල් නෙවෙයි. පින්නතුනේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ, දුක්ඛ සමුදය කියන්නේ බාහිර දෙයට තියෙන ආශාව නිසා දුක හට ගන්නවා කියන කාරණේ. නමුත් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ තමන්ගේ ඇතුළට තමන්ගේ තියෙන නිකාන්ති තෘෂ්ණාවට තියෙන ආශාව නිසා, තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආශාව නිසායි මේ බාහිර දෙයට ඇලීම හෝ ගැටීම කියන කාරණේ හටගන්නේ. දුකට හේතුව බාහිර නම් පින්නතුනි බුදුහාමරට හේතු දෙකක් කියන වෙනවා එහෙනම්. මොකද තෘෂ්ණාව විතරක් කියලා බෑ. ඇයි ඒ? දේශයක් කියන්නේ. ඒ දේශය තුන දුක හට ගන්නවානේ. තෘෂ්ණා දුකට හේතුව තෘෂ්ණාව කියලා කාරණේ බාහිරින් කිව්වනම් ඒත් එකම දේශය කියන්නේ දේශයක් කියනවා. නමුත් දෙකක් කියන අවශ්‍ය නැහැ ඇයි? හේතු එකයි තියෙන්නේ මේකට ආසාව. ඒ ආසාදේට තමන් කැමති විදිහට ඉන්න අයට කැමති ලං කරගන්න බලනවා. මේකට අභියෝග කරන ඇත්තෙක් ගැටෙනවා. එයා ප්‍රතික්ෂේප කරනවා. එතකොට එක හේතුව ඇති වෙනවා. එතකොට මේ එකම හේතුව නැති කරනකොට මාර දෙකම නැති වෙනවා. මේ දෙකම හරියට එකම කාසිය දෙපැත්ත වගේ. කාසිය විසි කරනකොට කාසිය දෙපැත්තම විසි වෙන්නේ. ඒ නිසා තමයි අනාගාමි වීමේදී කාමරාග පටිඝ කියන දෙක සංයෝජන දෙකම දුරු වෙන්නේ එකයි. පින්නතුනි සමුදයත් සමුදේ ආර්ය සත්‍යයත් අතර වෙන සම තේරුම් ගන්නට ඕන. තුන්වෙනි කාරණේ තමයි නිරෝධයත් නිරෝධ ආර්ය සත්‍යයත් තියෙන කාරණේ. නිරෝධය කියන්නේ බාහිර දේවල්ට තියෙන ආසාව නැති කරන එක. නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ මේ තමන්ගෙම තියෙන අභ්‍යන්තර නන්දි රාගයට තියෙන ආසාව දුරු කිරීම. තමන්ගේ ඇතුළට තියෙන ආසාව නැති කිරීමත් එක්කම බාහිර දේවල් වලට තියෙන ආසාව ඉවම නැති වෙනවා. 아무තු වෙන්නේ නැති කරන්න යන්නේ. ඒ නිසායි බුදුදහම තුළ බඩමුට්ටු පරිත්‍යාග කළ විතරක් නිවන් දකින්න බෑ කියලා කියන්නේ. බඩමුට්ටු දන් දීලා ටිකක් අර අවිජ්ජා කියන එක දුරු කරන්න පුළුවන්. අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය කියන එක. දැඩි ලෝභය තියෙනවා නම් මොකොත්ම කරන්න බෑ. මෙහෙම ඇවිල්ලා බණක් අත් ආසාව නැහැ. හරි අමාරුයි. දැන් ඔබේ මේ අවිජ්ජා කියන එක දැඩි ලෝභය කියන එක දුර වෙලා තියෙනවා. අන්න ඒකට පරිත්‍යාග සිලෙ වෙන්නට ඕන. හැබැයි පරිත්‍යාග කළ විතරක් වෙනතුරු නිවන් දකින්න බෑ. ඒක නිවනට උපකාරයක් වෙනවා මිසක් ඒක සම්පූර්ණ හේතුවම වෙන්නේ නෑ. ඒ නිසා මේ අභ්‍යන්තරට තියෙන ආසාව දුරු කරන්න ඕන. එයා සාව දුරු කරන්නේ කොහොමද? එයා සාව දුරු කරන්නේ කොහොමද? ආසාව නැති කරන්න ඕන කියලා පුළුවන්ද කරන්න? දැන් සාමාන්‍ය ප්‍රතිපදා කියනකොට කෙනෙකුට හිතෙන්නේ එහෙනම් යෝතස්සායේ වාසයේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ කියලා මේකටම තියෙන ආසාව දුරු කිරීම සමුදයාරේ සති විදිහට තමයි තියෙන්නේ. හැබැයි වෙනසෙන් එකට ප්‍රතිපදා පනවනකොට ඒ පනවන ප්‍රතිපදාව සම්මාදී තියෙනව ආරම්භ වෙන්නේ. දැන් උදාහරණයකට කිව්වොත් දැන් මේ ගෙදර පුරාම මේ කාමරයේ ශාලා පුරාම දැඩි අඳුරක් තියෙනවා නම් ඒ අඳුරේ අපි ඉන්නකොට අපි එහාට මෙහාට යනවා නම් හැප්පෙනවා නම් එළියට යන තැනක් නැත්නම් පින්නතුනි ඒ හැප්පීමට මොකද හේතුව? දැන් මෙතන සම්පූර්ණම අන්ධකාර නම් අපි දන්නේ නැහැ මොනවද කරන්න ඕනේ කියලා. අපි එක එක පැති යන යන පැත්තට හැරෙනවා. හරියට වනේ යන්න ගජෝ විය කිව්වා වගේ. කැලේ ඉන්න අන්ධ ඇතෙක් වගේ යන යන ගස්වල හැප්පෙනවා. ඒතකොට මෙතන අන්ධකාරයේ තියෙනවා නම් ඒ අන්ධකාරයෙන් අපට අනතුරු වෙනවා නම් අපි මොකද කරන්න ඕන? ඔව් අන්ධකාරයේ තියෙනවා කියලා කළු පාට බෑග් ටිකක් ගෙනල්ලා මේ බෑග් වල පුරවලා අන්ධකාරයෙන් මේකෙන් අයින් කරන්න බෑ. අන්න ඒ වගේ දුකට හේතුව තෘෂ්ණා කිව්වට තෘෂ්ණාව අයින් කරන්න බෑ. හැප්පීමට හේතුව අන්ධකාරය අන්ධකාරය අයින් කරන්න ගෝණි ගෙනල්ලා අයින් කරන්න බෑ වගේ තෘෂ්ණාව එහෙම අයින් කරන්න බෑ. තෘෂ්ණාව අයින් කරන්න ඕන මොකෙන්ද? තෘෂ්ණාව අයින් කරන්න ඕන අවිද්‍යාව දුරුකැල්ලා ඒ මොකද්ද? ඒකට ප්‍රඥා ලෝකේ දල්වන්නට ඕන. සමාධිය ඇති කරගන්නට ඕන. ඒ ප්‍රඥා ලෝකේ දල්වනකොට ඒ ආලෝක සිද්ධාන්තයේ තමයි අන්ධකාරය දුරු වෙන්නේ. කායි අමුතුයෙන් අන්ධකාරය අයින් කරන්න ඕන කියලා කාරණයක් කරන්න ඕනේ නැහැ. එහෙනම් මොකද්ද අපි මේ දල්වන ප්‍රඥාව නැමැති ආලෝකේ? මොකද්ද ආලෝකේ? සම්මා දිට්ඨිය නැමැති මේ ආලෝකය කියන්නේ මොකද්ද වෙනතුනි? අපි ඇසට රූපයක් දකිනකොට ඇත්තට මේ මොහොතේ අපිට මොකද වෙන්නේ කියන කාරණය. කනට ශබ්දයක් අහනකොට ඒ වෙලාවේ ඇත්තටම අපිට මොකද ජීවිතේ වෙන්නේ කියන කාරණය අපි දැනගන්න ඕන. මේ ඉන්ද්‍රිය හයම වෙන කාරණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්ධකාර කියලා සූත්‍රයේ. මේ විශ්වයේ සමහර ග්‍රහලෝක තියෙනවා දැඩි අන්ධකාරයේ තියෙන ග්‍රහලෝකයක්. ඒකට කියන අන්තරීක්ෂ නිරය කියලා. සූර්යාලෝකේ එන තැන් වැහිලා වෙනත් ග්‍රහලෝකෙනි වැහිලා ඊට පස්සේ තියෙන ග්‍රහලෝකෙට අන්ධකාරයි. ආලෝකෙ නැහැ. ඒ අන්ධකාරයේ තියෙන ග්‍රහලෝකවල සමහර සත්‍යයන් ඉපදෙනවා. විද්‍යාඥයනක් කියන්නේ ඒ වගේ සත්‍යයන් ඉපදෙන්නේ නැහැ කියලා. නමුත් වෙනතුනි ඒ වගේ සත්‍යයන් බුදුදහමේ කෙනෙකු ඉපදෙනවා. ඒ සත්‍යයන් අන්ධකාරය ඉපදෙනවා. අන්ධකාරයම ජීවත් වෙනවා. අන්ධකාරයෙන් නියනවා කියලා කියනවා. බුදුහාම සඳහන් කරනවා මෙන්න මේ අන්ධකාරයටත් වඩා අන්ධකාරයක් ලෝකේ තියෙනවා කියලා. ඒ මොකද්ද? ඒ අන්ධකාරය තමයි අපේ ඇහැට රූපයක් දකින්නකොට වෙන සිද්ධිය දන්නේ නැති කමේ තියෙන අන්ධකාරය. කෙනෙක් දිහා බලනකොටම අපට පේන්නේ අහවල කෙනයි මේ පේන්නේ කියලා තමයි හිතෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ අධ්‍යක්ෂකම් ටික ඔක්කොම මෙයා නරක කෙනෙක්, මෙයා හොඳ කෙනෙක් කියලා අපි හිතාගෙන දැන් මේ ඉන්නේ නේ. කෙනෙක් දකින්නකොට මෙයාගේ හිස්ටරියේ තියෙන ඔක්කොම ටික රෙකෝඩ් ටික ඔන් වෙනවා. ඇවිල්ලා ආ මේ ඉන්නේ හොඳ කෙනෙක්. මේ ඉන්නේ නරක කෙනෙක්. මේ ඉන්නේ හුඟා කතා කරන කෙනෙක්. මේ ඉන්නේ අපිත් එක්ක කතා නොකරලා බුම්බගෙන ඉන්න කෙනෙක්. එහෙම ඔක්කොම ටික එකපාරම අර සියදිනක තමන්ට එනවා. ඒ කිසිම දෙයක් වෙනුදුනේ බාහිර රූපය තුල තියෙන දෙයක් නෙවෙයි. ඒ සියල්ලක්ම අපි නිර්මාණය කරගත්ත දේ. ඒ කිසිම දෙයක් බාහිර පුද්ගලයන්ට අයිති නෑ. වැඩි දෙයක් තමා පේනතුන කෙනෙක් අපි පණ තියෙන කෙනෙක් කියලා හිතන් ඉන්නවා. ඒ හිතාගෙන ඉන්න දේවත් ඒක නටයි කියන්නේ. දැන් උදාහරණයක් ගමුක බලන්න. අපේ ළඟ කෙනෙක් ඉන්නවා. රාත්‍රී කාලේ අපේ නංගි හැරි මල්ලි හැරි දරුවෙක් හැරි ඉන්නවා. එතකොට අපි යා ළඟම නිදා ගන්නවා. යාගේ ඇඟටත් ඇතැම්මිට අත දාගෙන අපි නිදා ගන්නවා. නිදාගෙන ඉතින් ආදරෙන් ඉන්න උදේට අත් ඉතින් කතා කරනවා. කතා කරලා බලනකොට යා නැති වෙනවා. මිය ගිහිල්ලා. ඇතන මිය ගිහලා තියෙන ඉත පෑ ගානකට කලින් එහෙම කතා කරගුවාම මැරුණෝ කියලා දැනගත්තම එකපාර බය වෙලා යනවා එළියට. අර ආදරෙම බුත් නැහැ සමාදාට. ඇතැම් ඊළඟ දවසට ඇත්තේ ඒ වගේ මනේ පවුණ යාගේ ළඟ නිදාගන්න කිව්වොත් කොහොමද? ඉන්නේ නැහැ අපිනේ. පින්නතුනි බලන්න පින්නතුනි, අර අච්චර පෑගානක් අපි හිටියා. අපි සම්පූර්ණ පුද්ගලයාට පණ තියේ කියලා එකුණත් අපි හිතන්නේ පින්නතුනි අපේ පැත්තෙන් ගන්න දෙයක් මිස ඒක ඒ පුද්ගලයාට ඇත්තටම අයිති දෙයක් නෙමෙයි. මේ සිද්දිනුත් එක බලනකොට පින්නතුනි අපිට පේනවා පැහැදිලිවම සම්පූර්ණ දුක් ටික අපේ පැත්තෙන් නිර්මාණය කරගන්නේ. බාහිර ලෝකයේ දෙයක් නැහැ කියලා බුදුදහමේ කිසි විටකත් කියන්නේ නැහැ. බාහිර ලෝකයේ මේ සතරමා භූත රූප වල එකතු වීමක් තියෙනවා. මේ සතරමා භූත රූප වශයෙන් දින පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර ලෝකේ හැමතැන විවිධ ආකාරයෙන් හේ අවකාශ තුල ඒකරාශි වෙනවා. ඒකට සමහර තැන්වල විඥානයත් එකතු වෙනවා. එහෙම එකතු වුණාට පින්නතුනි අපේ පැත්තේ ඉඳලා තමයි බුදුදහම තුල ලෝකය බලන්නේ. ඒ බාහිර දේ තුල ඉඳලා මේ පැත්ත බලන්නේ නැහැ. අපේ පැත්තේ ඉඳලා අනිත් කෙනා බලන විදිහට බලන්නේ දුක නිදහස් වෙන නම් බලන්නේ ඒ පැත්තෙන් බලන්න. එතකොට මට මේ පුද්ගලයා මට තාත්ත වෙන්නේ මට අයිය වෙන්නේ මගේ පැත්තෙන් බලන විදිහට. ඒක බාහිර තියෙන දේ නෙවෙයි. ඒක මගේ අතීත අත්දැකීමකට අනුව මම මේ මොහොතේ නිර්මාණය කළ දෙයක් කෙනෙක්. කෙනෙක් දකිනකොට මියා හොඳ නෑ කියලා එයාගේ වැරදි දෙයක් මතක් කළා මම හොඳ නෑ කියලා හිතනවා. ඊට ශනිකව පස්සේ මතක් වෙනවා අනේ මියා මට අහවල හොඳ දෙයක් කරා නේද කියලා. එතකොට තමන්ගේ ඒ අනුව පිනතුනි තමන්ගේ අභ්‍යන්තර ආයතන ටික වෙනස් වෙනවා. ඇසට රූපයක් දකිනකොටම වෙන්නේ ඇසෙන් වර්ණ රූපේ විතරයි ලැබෙන්නේ. ඒ වර්ණ රූපේ එතනම පෙරපසුන වෙ නිරුද්ධ වෙනවා. ඒ වර්ණ රූපේ අරබයා සංඥා වේදනා කියන චේතනා දෙකක් ඇති වෙනවා. ඒ චේතනා දෙක නැවත සිටීම සිටීමේ ප්‍රතිඵලයක් විදියට මන ආයතනෙන් අර සංඥා වේදනා දෙක ධර්මාලම්බනයක් විදියට ධම්මායතනෙ විදියට සිටීමේ ප්‍රතිඵලයක් විදියට තමන්ගේ අතීත අධ්‍යක්ම ටිකත් එක්ක ඊළඟ මොහොතේ අලුත් විදියට යාදස බලන බලනකොටම ඊට අනුව තමාගේ මේ අභ්‍යන්තර ආයතන දෙක සකස් වෙනවා. ඒක බාහිර දෙයින් ආපු දෙයක් නෙමෙයි. දැන් අපි බලමු හොඳ ලස්සන කෙනෙක් මෙතෙන්ට එනවා. හොඳට ඇඳගෙන කෙනෙක් එනවා. ඒ එන කෙනා එක්කෙනෙකුට හුඟක් උදව් කරපු කෙනෙක්. ඒක කෙනෙකුට ජීවිතේ කරන්න තියෙන ලොකුම උදව්ව කරපු කෙනෙක් මේ. ඒ කෙනාටම තවත් කෙනෙක් ඉන්න ළඟ කෙනෙක් එයාට ජීවිතේ ලොකුම හතුරුකම කරපු කෙනෙක් මේ ඉන්නේ. එන පුද්ගලයා එකම කෙනා. එතකොට අර යහපත කරපු කෙනා මෙයා දකිනකොටම ඔහුගේ අර අතීත අධ්‍යයන ටිකත් එක්කම ආයතන ටික ක්ෂණිකව වෙනස් වෙලා හොඳ පැත්තට හොඳ එන්සයිම නිකුත් වෙනවා. මේ හොඳ කෙනෙක් විදිහට වැළඳ ගන්න යන දැන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අනිත් කෙනාගේ අර අතීත අධ්‍යයන ටිකත් එක්ක එහෙමම නෙගටිව් පැත්තට මේ ආයතන ටික ඔක්කොම සකස් වෙනවා. එයාගේ ලොකු විරසක බවක් මේත් එක්ක. මේ දෙන්නාම අවිද්‍යාව තුල මොකක්ද අවිද්‍යාව? මේ දෙන්නාම හිතාගෙන ඉන්නේ මේ රූපේ බාහිර තියෙන කියලා. ඒ නිසා හොඳට ඉන්න කෙනා මෛත්‍රිය වඩලා හොඳ කෙනෙක්, අර කෙනා හොඳ නෑ කෙනෙක් කියලා කියන්න බෑ අපට. ඇයි ඒ? මේ කෙනා හමුනාට ඊළඟ එන කෙනා මේ දෙන්නාගේ ඕක දෙපැත්ත වෙනස් වෙන්න පුළුවන්. මාරු වෙන්න පුළුවන්. දැන් ආපු කෙනා මෙතුමාට යහපතක් කළා, අනිත් කෙනාට අයහපතක් කළා. ඊළඟට එන කෙනා මෙතුමාට ලොකුම හතුරුකම කරපු කෙනා ඉන්නේ. යාම කොහමද? ඊට පස්සේ අනිත් පැත්ත. එතකොට මම මෙතෙන්දි මම උපේක්ෂා සාගතයි, මම නිස්සබ්ද වෙනවා කියලා විතරක් අපට නිදහස් වෙන්න බෑ. අපි ඒ බලන අවිද්‍යාවම තමයි ඊළඟ කෙනා දැසත් බලන්නේ. ඒ නිසා අපට හේතු වෙනවා එකම දර්ශනයකින් ඔක්කොම දෙස බලන්න පුළුවන් දැක්ම සම්මාදිටියක් ඇති කරගන්න. මෙන්න මේ සම්මාදිටිය මෙන්න මේ වේදනියක් අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා කියලා අපි දකින්නේ මෙන්න මේ තථාගත දහමක් තුලින්. මෙන්න මේ දර්ශනයේ පිනතුනේ ඇසේ මාත්‍රයෙන් කෙනෙක් තේරුම් ගත්තත් එතෙන්දීම ඔහුට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියලා. මේ දැක්ම ඇති කරගත්තොත් ඒ මොහොතේම දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් උඩ ඇති වෙනවා. ඒ විශ්වාසය නිකන් නෙමෙයි පින්නතුනි. ඒ විශ්වාසයත් එක්ක ලොකු කෘතඥතාවයක් ඇති වෙනවා මෙයා ගැන. මෙයාට මං ජීවිත කාලය තුලම සලකන්න ඕන කියන හැඟීම් පුත්තේත් එක්ක. ඇයි ඒ? තමන්ගේ අම්මා තාත්තා නොකරපු තරම් යහපතක් මේ තැනත් මට කළා තියෙනවා. සරුවත් හාඳුරම් බලන්න ඔබ. සරුවත් හාඳුරු කියලා කියන්නේ මේ සාමුද සාසනෙ හිටිය බුදුරජාණන් වහන්සේට විතරක් දෙවෙනි වෙච්ච ප්‍රඥාවෙන් කෙනා. එතුමාට මුලින් ධර්මයේ දේශනා කරපු ආශ්‍රජ හාඳුරු ගැන කොයි වගේ දැක්මකින්ද බැලුවේ? දිනපතාම රාත්‍රියේ සැතපෙන කලින් මේ ස්වාමීන් වහන්සේ ඉන්න පැත්තට වැඳලා ඒ පැත්තට හිස දාලා තමයි අසජි හඳුනන දෙසට හිස දාලා තමයි මේ මහා ප්‍රඥ ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ සැතපුණේ. ඒ පින්නතුනි ලෝකේ කිසිම කෙනෙකුට පින්නතුනි බුදුවරයෙකුගෙන් හෝ ඒ බුදුවරයෙකුගෙන් ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රාවකයෙකුගෙන් හැරෙන්නට මෙවැනි දර්ශනයක් ලෝකේ තියෙනවාද කියලා කවුරුවත් දන්නේවත් නැහැ පින්නතුනි. ඒ දන්නේ නැති නිසා තමයි ලෝකේ අය එක පැත්තකින් බාහිර රූප අයින් කර කර යනවා. බාහිර රූප නොබලා ඉනෝ එක්ක. නැත්තම් බාහිර රූපයක් තියෙන කියලා පනවාගෙන ඒක රූප කලාපකට බෙද බෙද යනවා. පින්නතුනි රූප කලාපකට බෙදෙන ස්වභාවයක් බුදුදහමේ නැති නැති වෙනවා. සතර මහා භූත රූප පටිවිආපෝතේජි වශයෙන් බෙදලා බලන කියලා කියනවා. සතිපට්ඨාන සූත්‍රයේ කාණපස්සනා කොටසක් එනවා. නමුත් පින්නතුනි ඒක තුලම අවසානයේ දක්වා වැසගෙන ඉන්න නෙවෙයි කියන්නේ. ඒක ආරම්භක ප්‍රාථමික උපක්‍රමයක් විතරයි. අපට පින්නතුනි අවසාන මොහොතේ රූපයක් පේනකොට ජීවිත අවසාන මොහොතේ Tamanට පේන රූපය ඇහෙන සම්දේය ඔබ හිතනවාද ඇත්තටම ඔබට ඇහෙන් පේන රූපේ කියලා? ඇහෙන් පේන රූපේ නෙවෙයි. ඒවල තමන් අතීතගත් රූපයක් මනසට එන එකක් පේන්නේ. ඒ පේන රූපිය ඔබට රූප කලාප බල බල ඉන්න වෙලාවක් නැහැ. ඊට කලින් ඔබට දර්ශනයක් ඇති කරගන්න වෙනවා. මරණාසන වෙලාවේ පින්නතුනේ සම්පූර්ණයම තමන්ගේ පංච විඥානම නිරුද්ධ වෙලා තමන් ක්‍රියාත්මක වන මනින්ද්‍රියෙන් මනායතනෙ. පින්නතුනේ මරණාසන වෙලාව විතරක් නෙවෙයි මේ මොහොතේත් ඒකමයි. මේ මොහොතේත් ඔබට හිතනවා මං අහවල් රූපයේ දේශ බලාගෙන ඉන්නවා, අහවල් ශබ්දය මට ඇහෙනවා, මේ පුටුවේ කුෂන් එකත් මට දැනෙනවා කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. නමුත් පින්නතුනේ ඔබ ওই ස්පර්ශ විඳිනකොට ඒ මුලින් ලැබෙච්ච ස්පර්ශයෙන් නිරුද්ධ වෙලා ඔබ සම්පූර්ණයම අත්දකින්නේ මනසින්. වර්තමානයේ තුල පින්නතුනේ මේ පංච විඥාණයෙන් අත්දකින්න ලබන්න බෑ. පංච විඥාණයෙන් අත්දකින්න ලබනවා කියලා අපි කියන්නේ ධර්මයේ තුල සඳහන් වෙන ඒ සඳහන් කරලා තියෙන්නේ පෘථග්ජන පුද්ගලයාගේ මට්ටමට ඒ ධර්මයේ විස්තර කරපු පදනමේ තමයි කියන්නේ. ධර්මයේ සඳහන් වන්නේ සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතු යවින්නේය කියලා. මේ සියලුම දේ අපි හඳුනාගන්නේ මනින්ද්‍රිය මන ආයතනෙ. දැන් ඔබට මම කියන මේ ශබ්දය ඇහෙන්නේ ඔබ මේ ශබ්දය තේරුම් ගන්න ශනිකව සෝත ආයතනෙ නෙවෙයි මන ආයතනෙ. සෝත ආයතනෙන් ඔබට හඬ වෙන් කළ හඳුනා ගන්න බෑ. සෝත ආයතනෙන් ශබ්ද මාත්‍ර විතරයි දෙන්නේ. ඒක ඔබ හඳුනාගන්නේ මන ආයතනෙ. ඔබ ශබ්දෙන් නම් යමක් හඳුනාගන්නේ මම කියන ඕනම දෙයක් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් මම කිව්වොත් යෝයම් ස්වානක් කියලා ඔබට තේරෙනවද? ඔබ තේරෙනවද? ඊට පස්සේ බණ අහන්නේ ගලුත් නෑ මගේ. පින්නතුනි එතකොට මේ හැක ශබ්දයයි මේ තේරණේ ඇතුළ ලොකු වෙනසක් නැමෙක හඳුනා ගන්න පින්නතුනි මුල් එකෙන් නෙවෙයි දෙවෙනියකින්. එනිසා පින්නතුනි මෙවැනි ආයතන ටිකක් ක්‍රියාත්මක වෙන අවස්ථාවක තමයි අපි ඉන්නේ. එනිසා දුක කියන එක සම්පූර්ණ පින්නතුනි අපේ මනසින් හඳුනාගන්නේ මනසින් අපි මැටි කරගන්නේ ඒක ඇති කරගන්නේ අතීත නිරුද්ධ වෙච්ච අධ්‍යක්ෂක මිටික ඇති දෙයක් හැටියට ගැනීමත් මතයි ආස්ත්‍රව ටිකත් එක්ක තමයි මේ අපි ලෝකේ යන්නේ. මේ ආස්ත්‍රව ටිකත් එක්ක ඉඳීම තුළ තමයි පින්නතුනි අපි දුක් විඳින්නේ. මෙන්න මේ ආස්ත්‍රව ටිකෙන් දුර වෙලා යමක් දකිනකොටම දිත්තේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මට්ටමට අපි ජීවිතේ අපව ජීවිතේ ඔස්වා තබන්නේ බුදුරෙක් ලෝකේ පහළ වෙන. මේ සඳහා ආරම්භයේදී මෙන්න මේ විදිහට දුක මොකද්ද? දුක සත්‍ය මොකද්ද කියලා තේරුම් ගන්නට ඕන. සමුදය මොකද්ද? සමුදය ආර්ය සත්‍ය මොකද්ද කියලා තේරුම් ගන්නට ඕන. නිරෝධය මොකද්ද? නිරෝධ සත්‍ය මොකද්ද කියලා තේරුම් ගන්නට ඕන. මාර්ගය මොකද්ද? මාර්ග සත්‍ය මොකද්ද කියන එක තේරුම් ගන්නට ඕන. මාර්ග සත්‍ය විදිහට ලෝකයේ මිනිස්සු කරන වැඩ පිළිවෙලකුත් තියෙනවා. ලෞකික සමාධියට ඉඳලා පින්කම් කරනවා, හොඳ වචන කතා කරනවා, අනේ මම මෙයාට හිංසා කරන්න ඕනේ නැහැ කියලා ඉන්නවා. බාහිර පුද්ගලයේ පනවාගෙන ඉන්නවා කියලා හිතලා මම මේ පැත්තෙන් සංවර වෙන්න ඕන කියලා හිතනවා. ඒකත් යම්කිසි විදිහක සමාධියක් තියෙනවා. හැබැයි ඒ කම්මසලක සමාධියෙන් එහාට දෙයක් නැහැ. යහපත් වචන කතා කරනවා. මෙයාගේ ළඟ මම නරක වචන කතා කරන්න හොඳ නැහැ කියලා කියනවා. සමහම්මතක් තියෙනවා. මම මේ පුද්ගලයා කියනවා මං එයා මරන්න හොඳ නැහැ. ඈ සොරක යාගේ දේවල් සොරකම් කරන්න හොඳ නැහැ කියලා. බාහිර ද්‍රව්‍ය පුද්ගල නිර්මාණය කළා ඒ තුල තමයි මේ පැති හික්මෙනවා. ඒක මාර්ගයේ මිසක් මාර්ග ආර්ය සත්‍ය නෙවෙයි. මොහකටද මාර්ග ආර්ය සත්‍ය කියලා කියන්නේ? මාර්ග ආර්ය සත්‍ය කියලා කියන්නේ අත්තිබික්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා අවස්ථාවය සඳහන් වෙන විදිහට මාර්ගයට අංගයක් කොට තියෙන සර සම්මා දිට්ඨි ලක්ෂණය මොකද්ද? බාහිර රූපයක් නිර්මාණය නොවන විදිහට මේ පැත්තේ මොහික් මිලා ඉන්නේ. බාහිර පුද්ගලයක් හිංසා කරන පුදේ කොට නිර්මාණය වෙලා නැහැ මේ පැත්තේ මොහික් මොවලා. බාහිර පුද්ගලට බොරු කියන කෙනෙක් කොට නිර්මාණය වෙලක් නැහැ. බාහිර පුද්ගලෙ දෙයක් හොරගම් කරන්න සතෙක් මරන්න උහුර බාහිර පුද්ගලෙක් නිර්මාණය වෙන්නේ නැහැ. අභ්‍යන්තරයෙන් මේ පැත්තේම ප්‍රඥාව තුලින් මෙහික් වෙනවා. අන්න එවැනි දෙයක තමයි සේක සම්මාදිට්ඨිය, සේක සම්මා සංකප්පය ආදී වශයෙන් ගිහිල්ලා අන්තිමටම රහත් වෙනකොට ඒ අංග 10 තියෙන එක අංග 10ක් බවට පත් වෙනවා. සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. සේක පුද්ගලයාට අටංග සමන්නාගතෝ සේකෝ රහතන් වහන්සේට දසංග සමන්නාගත වරහ කියලා කියනවා. රහතන් වහන්සේ අංග 10ක් බවට සම්පූර්ණ වෙනවා. පින්නතුනි මෙන්න මෙතනින් තමයි දුක්ඛෝපනිසා සද්ධා කියලා කියන්නේ. පින්නතුන හරියට කාරණයක් දුක්ඛෝපනිසා සද්ධා කියලා කාරණයක් තියෙනවා. මොකද තේරුම මේකේ? දුක්ඛෝපනිසා සද්ධා කියලා කාරණයක් ධර්මයේ සඳහන් වෙනවා. එම්පද්ද දුකෝප නිසා ශ්‍රද්ධා කියන්නේ දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියන එකයි තේරුම. පාලි භාෂාවේ අනුව තේරුම ඒක. බොහෝ දෙනෙක් හිතන්නේ මේ තේරුම මෙහෙම අරගෙන දුක් විඳ තරමට ශ්‍රද්ධාව ඇති වෙනවා කියලා. දුක් විඳ ප්‍රමාණයට ශ්‍රද්ධාව ඇති වෙනවා නම් හුඟක් දුක් විඳින අය අපාගත සත්‍යයන් එම හොඳට එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. පින්නොතනි දුක් වින්ද තරමට නෙවෙයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. බුදුරණන් කාලේ හුඟක් ශ්‍රද්ධාව ඇති උනේ දුප්පත් අය නෙවෙයි දුකින්ද අය නෙවෙයි රජ කුමාරවරු ඇමතියෝ අනුරුද්ධ හාමුදුරුවෝ නන්ද කිම්බිල බබු දේවදත්ත ලංකාවේ තරිට කුමාරය වගේ ඉහළම කුලවලින් ඉහළම ධනවත් අය තමයි මුලින්ම දුක අවබෝධ කරගත්තේ. දුක් විඳලා නෙවෙයි දුක අවබෝධ කරගන්න දුක් විඳින්න ඕනේ. පින්නතුනි දුකෝප නිසා සද්ධා කියන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍යයේ ස්වභාවය දැන ගැනීම තුලින් මේ දුක්ඛ ආර්ය සත්‍ය දැන ගැනීම තුලින් තමයි ශ්‍රද්ධාව හටගන්නේ. ඇත්තටම තමන්ම නිර්මාණය කරපු ලෝකයකට නේද මේ දුක් විඳින්නේ කියලා මේ අවබෝධය ලැබෙච්ච ගමන්ම දුක ගැන තේරීමත් එක්කම තමයි බුදුහාමරන්ගේ තථාගතස්ස සන්ධාතේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ පිනොත් ශ්‍රද්ධාව හටගන්නේ මේකේ. මේක හටගත්තු ප්‍රමාණයට පිනොත් මෙයාට ලොකු වීරියක් ඇති වෙනවා. ලොකෝ ඉක්මනක් ඇති වෙනවා. ඉක්මනටම මා දුක නිදහස් වෙන ඕන කියලා. ඇයි ඒ? මේ දුක නිදහස් වුණොත් මොකද වෙන්නේ? ඇසෙන් දකින්න දේවල්ට අඬන්න වෙනවා, කනෙන් අහන දේවල්ට බැනුම් අහන්න වෙනවා. කවුරු වගේද වෙන්නේ? හරියට අර හැම ගලවපු හරකට වෙච්ච දේ තමයි අපට වෙන්නේ. ඇත්තෙන්ම අපි දැන් ඒ වගේම තමයි කවුරුත් අපි. මොකද කටවහල තියෙනවනේ පින්නතුන සූත්‍රයක සඳහන් වෙනවනේ. අර පණ පිටින් හරකේ ගිය හැමගලවල නිදහස් කරනවා. ඒ හරක පිනතුනේ හැම තැනම මහත් වූ දුකක් නිමියන්නේ. අපිත් ඒ වගේ පිනතුනේ. මේ බාහිර ලෝකේ ඇතෑ කියලා හිතාගෙන ඉන්න දේවල් වලින් අපි ලස්සන දේවල් විතරක් දකින්න කියලා තමයි අපි හිතන් ඉන්නේ නේ. නමුත් පිනතුනේ හැම අපට ලැබෙන්නේ නැහැ. ඒ ලස්සන දේ තුලත් අපි විඳින පීඩා පිනතුනේ අද අපට තේරෙන්නේ නැහැ. මේ අවිද්‍යාවෙන් අදින් අවිද්‍යාව තුල අපි ඇසෙන් දකින රූපේ කණෙන් අහන ශබ්දයේ මේ හැම දෙයකින්ම ලබන අවබෝධය පිනතුනේ හැම මොහොතකම කොයි වගේ දෙයක්ද? අර හැම ගලවපු හරකා විඳින අත්දැකීම තමයි. අපට ඒක දුකක්ද කියලාවත් තේරෙන්නේ නැහැ පිනතුනේ. ඒ නිසා බුදුදහම තුලින් මුලින්ම කරන්නේ මෙන්න මේ පංච විඥාණය තුලින් හිත මුදවලා සමතය තුලින් විඥානයේ පැත්තට මනායතනයේ පැත්තට තමන්ගේ අවධානය යොමු කරන එක. සමතේ දිනු කිරීමෙන් කරන්නේ මොකද්ද? මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ කියන මෙන්න මේ පහ තුල හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු කරන එක. මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනා, ආනාපාන සති ආදී කමඨන්න නිතර පාවිච්චි කරමින් නිතරම බාහිර රූප ශබ්ද ආදී තුල හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු කරන එක තමයි පළවෙනි පියවර. ඒකෙන් වෙන දේ ලොකෝ කෙලස් ටිකක් දුරු වෙනවා. ලොකෝ මානසික අසහනයක් දුරු වෙනවා. විතරක් නෙවෙයි හුඟා තමන්ගේ කතාව පාලනය වෙනවා. දැන් අපි කතා කරන වචන හුඟා කඩු වෙනවා ඊට පස්සේ. කතා කරන දයක් ඉදිරිය වෙන්නේ නැහැ වෙන දේ ඊට පස්සේ. දැන් මේ අපි සම්පූර්ණයම කතා කරන අවිද්‍යාව තුළ බැසගෙන හවලා මෙහෙමයි මෙහෙමයි මං අරක දෙයක් අහවල් කරන එක හොඳයිද? මේ සම්පූර්ණ පින්තුනේ අවිද්‍යාවේ ආයි නහයටත් පල්ලෙහාට ගිල්ල තමයි මේ කතා කරන්නේ අපි. සම්පූර්ණයෙන් නිරුද්ධ වෙච්ච අතීතය, ඒ වගේම තමන්ගේ දැක්ම විදිහට හදාගත්තු ලෝකයේ දේවල් තමයි මේ විවේචනය කර කර ඉන්නේ මේ අපි. ඒකේ මහා දුක්ඛයෙන් තමයි නිදහස් වෙනෝ මේ සමතය තුළ තමන් හිත පිහිටුවීමත් එක්ක. පින්නොතින අපි ඊටාම ලාමක දේවල්ට ඇතැමිට බඩු බාණ්ඩ වලට වෙන්න පුළුවන්, ඇතැමිට අනිත්‍යගේ කීර්ති ප්‍රශංසා වලට වෙන්න පුළුවන්. මේ බොහෝ දේවල්ට පින්නොතින අපි යන්නේ මොකක් හින්දද? අඩුම ගන්න පින්නොතින විනාඩි 10ක් ගන්න අපේ හිත සමාධි මත කරගන්න බැරි එකේ ආදීනවම කියන. ඔබ කතා කරන විදිහෙන්, ඔබ හැසිරෙන විදිහෙන් ධර්මයේ දන්න කෙනෙක් දන්නවා ඔබට විනාඩි 5ක්වත් හිත සමාධි මත කරගන්න බැරි කෙනෙක් කියලා. ඒ සුවය ඔබට තියෙනවා නම්, ඒ ආස්වාදය, ඒ දැහැමි රසාස්වාදය ඔබට තියෙනවා නම් ඔබ මේ වගේ පල්ලෙහාට ගිහිල්ලා ඔබ කතා කරන ගතිය උමක් අඩු වෙනවා. ඒකෙන් වෙන දේ ලොකෝ කෙලස් ටිකක් තමයි ළඟ අඩු වෙනවා. විතරක් නෙවෙයි, ඒ ඇතිවන සමාධිමත් බවෙන් ඇතිවන මානසික සතුට, ඒ ප්‍රීතිය පස්සාදී සමාධි උපේක්ෂා කරාම යනවා. ඒ මානසික සුවය කායික සැහැල්ලු භාවය කරා ගිහිල්ලා උපේක්ෂාවාදී තමයි ගුණධර්ම රැස්සක් ඒ තුළ සංවර්ධනය වෙන්නට මේ සමතය තමයි උපකාරී වෙනවා. එතකොට මෙන්න මේ දර්ශනයත් එක්ක මෙහිම ලෝකයක් තියෙනවා කියලා අපි තේරුම් ගත්තට පස්සේ මේ සමාධිය තුළ හිත දිනු කරන විතරක් නෙවෙයි, ඒ සමාධිමත් වෙච්ච හිතින් නිතර මොහ අනිත්‍යතාවය බලන්න. හිත සමාධිමත් කරගන්නේ නිකන් අහසේ රූප බලන්නවත්, අහසේ පාවේ යන්නවත් නෙවෙයි. පින්නතුනේ සමාධියෙන් හිත දිනු කිරීම හරියට අන්ධකාර වෙලාට ආලෝකයක් දැල්ලු වගේ දෙයක්. හැබැයි ආලෝක ඕනලාක නැති වෙලා යන පුළුවන්. ඒ දැල්ලු ආලෝකේ තියෙන අපි ලියුමක් ලියා ගන්නවා. ඒ ලියන ලියුම තමයි චක්කෝ අනිච්චං, රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, මෙන්න මේ අනිත්‍ය වශයෙන් බලන එක. සමතේ නැති වුණත් මේ ලියාගත්තු ලියුම මැකෙන්නේ නැහැ පින්නතුනි. ඒ වඩපු පමණට මේ ප්‍රඥාව විස්තර වෙනවා. ඊළඟට වඩන්න තියෙන ප්‍රඥාව එතනින් නම් තමයි ඊළඟට ගැන තියෙන බලයෙන් වැහිලා ගියත් මේ ටික තමංගේ මේ ලබාගත්තු මේ දැල්ලපු පහන පහන තුලින් ලබාගත්තු මේ ලේඛනය තමන්ට මැකලියන්නේ. ඒකෙන් මේ නිත්‍ය සංකල්පයකට යන්න එපා. ප්‍රඥාවේ වර්ධනය මේ සඳහන් කළේ පින්නතුනි අපි හැම මොහොතකම උත්සාහ කරන්න ඕන. ඇස කන නාස ආදී ඉන්ද්‍රිය පිළිබඳව හෝ රූප වේදනා ආදී ස්කන්ධ පිළිබඳව හෝ චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු ආදී වශයෙන් කියන ධාතු 18 වශයෙන් නාම රූප වශයෙන් කුමන හෝ ක්‍රමයකින් තමන්ට බලන්න පුළුවන් පහසුම ක්‍රමයෙන් හැකි තාක් දුරට අනිත්‍යතාවය. මොකද අනිත්‍යතාවය කියලා කියන්නේ? මොකද අනිත්‍යතාවය කියලා කියන්නේ? අනිත්‍යතාවය කියන්නේ අහුත්වා සම්බුතං හුත්වා නබවිස්ති කියන කාරණේ. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. ඔබ මොන අත්දැකීම ඇසින් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා මොන අත්දැකීම ලැබුණත් සිද්ධ වෙන්නේ මේක. මේක ඔබ පිළි නොගත්තොත් මේ යථාර්ථය තුළ ඔබේ ප්‍රඥාව නොයනුනොතින් ඒ දකින අහන හැම පාරකම ඔබ උල් පාරක් විද්ද වගේ ඔබ මහ වේදනාවට පත් වෙනවා. පින්නොතනි මෙන්න මේ තුන හැකි තාක් දුරට හිත සංවර කරගන්න වෙනවා. අන්න ඒ සංවර කරගන්න භූමිය තමයි තිත්‍රවිෂය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිය උරුමය තමයි මොකද්ද? සතර සතිපට්ඨානය කියලා කියන. තමන්ගේ කය ගැන සිත ගැන හොඳ අවධානයෙන් ඉන්න. මේ මොහොතේ ඇත්තටම තමන්ට මොකද වෙන්නේ කියන එක හොඳ අවධානයෙන් ඉන්න. ඒක විස්තරාත්මකව තමයි හතරක් ඉදිරියට තියෙන්නේ. කය ගැන ආස්වාස ප්‍රස්වාස ගැන, තමන් ඉන්න හතර ඉරියව්ව ගැන, තමන් කරන කියන වැඩ සම්පජඤ්ඤය ගැන, පටිකුල මනසිකාරය ගැන, කේසාලෝමාදීමේ කොටස් ගැන, පටිව්‍යාපෘත ජීවයෝ දාති මනසිකාරය ගැන, මරණයෙන් පස්සේ ශරීරයේ වෙන ස්වභාවයන් ගැන මේ හොඳට නිතර නුවණින් බලන්න. බලලා මේ තුල සතිපට්ඨානය විතරක් නෙවෙයි පින්වත්නි බුදුදහමෙන් කියන්නේ සතිපට්ඨාන භාවනාවක් කියලා හුත් කියනවා. දුකයි දුක්ඛ සත්‍යයයි වෙනස තේරුම් ගත්ත වගේම සතිපට්ඨානයයි සතිපට්ඨාන භාවනාව අතර වෙනස තේරුම් ගන්නත් ඕන. ලෝකේ බොහෝ දෙනෙක් මයින්ඩ්ෆුල්නස් එක කියනවා. ඒ මොකද කියන්නේ? ඒ කියන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න, වර්තමාන හිත තියාගන්න කියලා කියන්නේ. මානසික වෛද්‍යවරුත් ස්ට්‍රෙස් මැනේජ්මන්ට් එකට මේක තමයි කියන්නේ. ස්ට්‍රෙස් අඩු වෙනවා කියලා කියන්නේ ස්ට්‍රෙස් අඩු වෙන පුළුවන්. හැබැයි වෙනතුනේ බුදුදහමෙන් කියන මේ දුක නිදහස් වීම මාර්ගයට කියන්නේ. ඒ සඳහා අපට සතිපට්ඨාන ගැන වගේම සතිපට්ඨාන භාවනාව ගැන මොකද කියලා දැනගන්නට ඕන. මොකද්ද සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ? මේ සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට මේ පටිසම්පාදය පදනම් කරගත්තු අනිත්‍යතාවය නෝනින් දකින්නට ඕන. ඇතිවීම නැතිවීම දකින්නට ඕන. හරියට ඒකාන්තකින් ගොයම් පිට අල්ලා ගන්නට ඕන සතිපට්ඨානෙන්. සතිපට්ඨාන භාවනාවෙන් සමුදය වය දකිමින් දැකගත්තෙන් ගොයන් කපනවා කියන්නේ ප්‍රත්‍යක් කරන්න. මේ දෙකම එකට යන්නට ඕන. ඒ නිසා බුදුදහමේ මයින්ඩ්ෆුල්නස් එක විතරක් නෙවෙයි තේරුම් ගන්න මයින්ඩ්ෆුල් මෙඩිටේෂන් එකත් කියලා තියෙනවා. මේ දෙක අපි වෙනස තේරුම් නොගත්තොත් අපි පින්නතුනේ බුදුහාමගේ පණිවිඩය තේරුම් ගත්තා වෙන්නේ නැහැ. මේ හැමදැනම පින්නතුම ඔබ දක්ෂ වෙන්නට ඕනේ. යම්කිසි කෙනෙක් ධර්ම වෙනුවෙන් කුමන දයක් කියුවා ධහම මොකද්ද, ඒ ධහමට අයිති නොවන දේ මොකද්ද කියලා තේරුම් ගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. ඒකෙන් කියන්නේ මේ පුද්ගල විවේචනය කරන්න යන කියලා නෙමෙයි කියන්නේ. තමන් දක්ෂ වෙන්න ඕන මේ ධහමේ කෙනෙක් කියන්නේ දුකද දුක සත්‍යද, මේ කියන්නේ සතිපට්ඨානේද සතිපට්ඨාන භාවනාවද කියන එක ඔබ තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. මේ කියන්නේ අනුසෝතගාමී පැත්තද පටිසෝතගාමී පැත්තද කියලා ඔබ දක්ෂ වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කුමන දේශනාවක් කරත් පින්තුනි දීර්ඝ දේශනාවක් කළත් කෙටි එක ගාථාංග මන කිව්වත් මේ හැම තැනකදීම මේ දේ ස්පර්ශ වෙලා තියෙනවා. සම්පපාපස්ස ගාථාවේ සචිත්ත පරියෝධපණං කියන පණිවිඩෙන් කියන්නේ මේක. තමන්ගේ හිත පිරිසුදු කරගන්න කියලා කියන්නේ ලෝභ ද්වේෂ දෙකෙන් පිරිසුදු කරගෙන විතරක් නෙවෙයි. ඒකෙන් කියන්නේ අවිද්‍යාවෙන් මෝහයෙන් සිත පිරිසුදු කරගන්න එක. මේ ආස්ත්‍රව තුළ මේ බර ඔලුවට ගන්න නැතුව බාර නික්කේපන කියන මට්ටමේ නිදහස් වීම මේ කියන්නේ. බර උසුලගෙන යන කෙනෙක් නොවි මේ අතීතයේ නිරුද්ධ වෙච්ච බර බිමින් තියන කෙනෙක් බවට තමන් පරිවර්තනය වෙන්නට ඕන. ඒක ඇතැමිට එකපාර කරන්න බෑ. ඒ නිසා තමයි අපි ටිකෙන් ටික කනපස්සනා වඩලා ඊට පස්සේ වේදනෝපස්සනාවේ වේදනාව ගැනත් හොඳට බලනවා අපි. සුඛ වේදනා, දුක් වේදනා, අදුකම සුඛ වේදනා මේ ආදී වශයෙන් අපි සාමිස්ස, නිරාමිස ආදී වශයෙන් හොඳට වේදනා ගැන හොඳට සැලකිල්ලෙන් ඉන්නෝ. වේදනා තුළ හොඳට සිත පිහිටුවාගෙන ඉන්නෝ. ඒක සතිපට්ඨානය. හැබැයි සතිපට්ඨාන භාවනාවනේ. සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? අන්නේ වේදනාව තුළ සමුදය ධම්මානුපස්සී විහෙරති, වයදමානුපස්සී විහෙරති කියපු විදිහට ඒකේ ඇතිවීම නිරුද්ධවීම අපේ දකින්න දක්ෂ වෙනවා. කොහොමද වේදනාව හටගන්නේ? ස්පර්ශය නිසා වේදනාව හටගත්තා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒක නිරුද්ධ වෙනවා කියන කාරණේ. චිත්තානුපස්සනාව ඊට පස්සේ යන්නේ රාග ද්වේෂ මෝහ, වීතරාග වීත දෝෂ වීත මෝහ, මහඟත අමහඟත, සමාහිත අසමාහිත, විමුක්ත අවිමුක්ත මේ ආදි වශයෙන් හිත ගැනත් හොඳට සැලකිලිමින් ඉන්න එක චිත්තානුපස්සනාව. ඒක සතිපට්ඨානය. හැබැයි ඒකෙත් වෙනතුනේ සමදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට නාම රූපච්ඡ විඥාන කියන අවබෝධය මත ඒක හටගෙන මිනුතුවම තමන් දකිනවා. ඒ විතරක් නෙවෙයි ධම්මානුපස්සනාව තුළ නීවරණ හට ගන්නකොට තමන්ට නීවරණයක් තියෙනවා කියලා දැනගන්න එක විතරක් නෙවෙයි දැන් චිත්තානුපස්සනාවයි කියන්නේ සරාගම්මා චිත්තං සරාගම් චිත්තං පජානති කියන එක දන්නවා. හැබැයි වෙනතුනේ එතනින් නවතින්නේ නැහැ. බුදු දහමේ චිත්තානුපස්සනාවේ නවතින්නේ නැහැ ධම්මානුපස්සනාවේදී තියෙනවා කොහොමද? ඒ ඇති වෙච්ච කාමච්ඡන්දේ නිරුද්ධ වෙන විදිය දර්ශනයෙන් තමයි බලන්න ඕන. දැන් සමහර අය කියනෝනේ මුකුත් දෙයක් කරන්න දෙයක් නැහැ. හිතන රාගය කරන හොඳට බලාගෙන එතකොට වෙයි කියලා. නැති වෙලා යයි කියලා. එහෙම එකක් පින්නතුනේ බුදු දහමේ නැහැ. චිත්තානුපස්සනාවේ නැවතුනේ නැහැ. ධම්මානුපස්සනාදී ඉතාම පැහැදිලිව කියනවා ඊළඟට මොකද කරන්න ඕනේ කියන එක. ඒ නිසා ඔබ හැම තැනදීම දක්ෂ වෙන්නට ඕන. හරි දහම මොකද්ද නැත්නම් මොකද්ද මෙයා දහමට එකඟවද කියන්නේ නැත්නම් මොකද්ද කියන එක තමන් හොඳට ධර්මයේ අහලා කියවලා තමන් දක්ෂ කෙනෙක් වෙන්නට ඕන. නැත්නම් ඔබ හරියට වතුරේ උඩ පාවෙන ලබු කබලක් වගේ සැල්ල එන එන පැත්තට පාවේ යනවා. එක්කෙනෙක් දෙයක් කියනකොට ඒ පැත්තට දූවල යනවා. තව කෙනෙක් කියනකොට තව ඒ පැත්ත හොඳයි කියලා යනවා. අන්තිමට මගටම අපේ ජීවිතේ කාලය ගිහිල්ලා. එහෙම නොවනට පින්නතුනි හරියට අපි තේරුම් ගන්නට ඕන. සමහර අය කියන මොකොත් හිතන්නේ නැප නොසිතා ඉන්න කියලා කියනවා. කිසියම් දෙයක් හිතන්නේ කොහොම හිතනකොට තමයි කෙලස් ඇති වෙන්නේ. පින්නතුනි බුදුහාරෝ දේශනා කරනවා නාචින්තියන්තෝ පුරිසෝ විශේෂ මරිගච්ඡති කියලා. නොසිතන තැනැත්තා අධිගම්යකටපත් වෙන්නේ නැහැ කියලා. එක දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා මානසට එනේන අරමුණු නිවාරණය කරන්න කියලා. නිවාරණ සූත්‍රය. බුදුහාර පිළිගත්ත දෙයක් බුදුහාර පිළිගත්තේ නැහැ. බුදුහාර කියන්නේ මානසෙට එන අකුසල විතරක දුරු කරන්න. කුසල විතරක දුරු කරන්න කියලා නැහැ. එහෙනම් ගිරිමානන් සූත්‍රයේ දස සංඥාවලිය මොනවද කියන්නේ? දස සංඥා වඩන්නයි කියන්නේ. සංඥා හැම එකක්ම බැහැර කරන්න කියලා නැහැ. මරිච උපමා සංඥා කියලා තියෙනවා. හරි ඒක. සංඥා මිරිගුවක් වගේ කියලා කියනවා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් හටගත්තු සංඥා. හැබැයි විද්‍යා පාදව හටගන්න සංඥා තියෙනවා. අනිත්‍ය සංඥා, අනත් සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝකේ අනිවිරත් සංඥා, සබ්බ සංගදෝ අනිත්‍ය සංඥා, මේ අනිත්‍ය සංඥා 10න් යන කියනවා. ඒතර ඒ සංඥා පිනතුනේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ඉඳගෙන හැම වෙලාවෙම මේ සංඥා කුසල සංඥා වඩන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පිනතුනේ ප්‍රත්‍යඥාන කෙනාට නෙවෙයි. රහතන් වහන්සේටත් හිතන දෙයක් කියලා තියෙනවා. රහතන් වහන්සේට හිතන දේ අපුරුදු කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රත්‍යඥාන කෙනාට සීක වෙන්නත්, සීක පුද්ගලට අසීක වෙන්නත්, අසීක කියන රහතන් වහන්සේ, රහතන් වහන්සේට පිරිනවතෙක් සෝදායි වාසය කිරීමට මම එකම කාරණා දේශනා කරන්න කියලා. ඒ මොකද්ද? ඒ තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය. සමුදේ වශයෙන් ඒකෙන හටගන්නේ විදිය රයිස් එක, ඒක වය එක, වැයවීම, සීස් එක, ඊට පස්සේ ආස්වාද, එන්ජොයිමන්ට්, ආදීනව, ඩේන්ජර්, නිස්සරණ, ලිබරේෂන් මේ පස් විදියකට, සමහරට හත් විදියකට, සමහරට නව විදියකට මේව නැවත නැවත සීකරන කියලා කියන්නේ. ප්‍රඥාව තුළ උපරිම ලෙස සිත පිහිටුවා ගන්න ක්‍රමයක් මේ දේශනා කරන්නේ. එහෙම දේශනා කිරීමෙන් තමයි, එහෙම වැඩීමෙන් තමයි පිනතුනේ මේ දුකෙන් නිදහස් වෙලා රහත් වෙන විතරක් නෙවෙයි රහත් වෙච්ච කෙනාට ඊතුරු දේ ටික මේ රූපස්කන්ධේ නිරුද්ධ වෙනකම් අනුපදිසේස නිර්වාණ ධාතු පිරන් පාන කළොත් මේක වඩන්න වෙනවා. කතකිච්ච රහතන් වහන්සේට මේක කියනවා. පිනතුනේ මෙන්න මේ මාර්ගය තමයි අපි ටිකෙන් ටික මොහොතින් මොහොත ඉදිරියට යන්නට ඕන. හැබැයි මේ ගමන යන්නේ පිනතුනේ නිකන් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාන්තෝ හම්බික්කවේ කස්සතෝ ආත්මයන් හැමදාමේ නොමඥානතෝ නොකස්සතෝ බොන්ති. මම ආශ්‍රයන්ගේ සේවීම කියන්නේ මෙය දන්න කෙනාට, දකින කෙනාට කියලා බුදුහාම දේශනා කරන. මෙතෙන්දි පින්නතුනි ඉතාම වැදගත් සූත්‍රයක් තියෙනවා. අපි කලින් සඳහන් කළා තියෙනවා මේක කිංසුකෝපම සූත්‍රය කියන එක. කිංසුකෝම සූත්‍රයෙන් සඳහන් වෙන ඉතාම වැදගත් කාරණයක්, අපි අස්කන්නාසාද ඉන්ද්‍රිය වලට අරමුණු වෙනකොට කොහොමද අපි නුවණින් බලන්න ඕනේ කියන කාරණේ ලස්සන උපමාවකින් සඳහන් කරනවා. මේක ඔබට කලිනුත් මතක ඇති අපි කලින් සඳහන් කරපු කාරණයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා නගරයක් තියෙනවා. ඒකේ වටේ ප්‍රාකාරයක් තියෙනවා. ඒකේ හය තැනක දොරටු හයක් තියෙනවා. මේ දොරටු හයෙන් ඇතුළු වෙන මේ නගරයේ මැද හතර මං හන්දියක් තියෙනවා. ඒ හතර මං හන්දියේ මුරකාරයෙක් ඉන්නවා. මෙන්න මේ දොරටු හයෙන් විටින් විට එක එක දොරටුවෙන් පණිවිඩකාරව දෙන්නෙක් එනවා. පණිවිඩයක් අරන්. ඒක අරන් ඇවිල්ලා නගරයේ මැද කෙනාට පණිවිඩය දීලා ආපු පාරෙම යනවා. මොකද්ද මේ කියන්නේ පේනතුනි? මොකද්ද මේ ප්‍රාකාරය කියලා කියන්නේ? නගරය කියලා කියන්නේ? ඔව් මේ නගරය කියන්නේ පේනතුනි මේ අපේ මේ ශරීරය ජීවිතය. මේ නගරයේ තියෙන දොරටු හය මොකද්ද? ඔයස්තන ආසාදීන්ද්‍රිය හය. මේ දොරටු පාළය කියන පණිවිඩ මොනවද දෙන්න? ඇසෙන් රූප අරන් එනවා, කනෙන් ශබ්ද අරන් එනවා, මේ අරමුණු නගරයේ මැද තරන් එනවා. නගරයේ මැද හතර මං හන්දිය කියන්නේ සතර මහා භූත රූප කට වියාපෝ තේජෝ වායුවෙන් නිර්මාණය වෙච්ච ඒක ඇසුරු කළ තියෙන මේ විඥානය. විඥානය කියන්නේ කවකට දැන් නගර හිමියා කියන්නේ විඥානයට. එතකොට ඇසෙන් රූපයක් එනකොට කොහොමද මුලින් එන්නේ? හරියට සිහිය සහ නුවණ දෙකත් එක්ක ආවොතින් ඒ මාර්ගයේ එන කෙනා නගර හිමියා නැමැති විඥානයට අරමුණ දුන්නා. දීපු පාරෙන් මෙයා නිදහස යනවා. හැබැයි ඒ සමත විදර්ශනා නැමැති මුරකාරයෝ දෙන්න දොරටු පාරව දෝතයන් දෙන්න අරන් ආවොත් තමයි ඒක වෙන්නේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? එහෙම සමත විදර්ශනා නැමැති දෙන්නම ඇතුළු වෙන්නේ කවුරු දොරටු වෙහිටියොත්ද? සතිය නැමැති දොරටු පාලයයි දොරටු පාරු ළඟ ඉන්නට ඕන. සම්මා සතියෙන් Taman හිටියොතින් යෝනිසෝ මානසිකාරයන් Taman හිටියොතින් ඇතෙන් රූපයක් දකිනවා. දැක්කට පස්සේ ඒ රූපේ එතනම නිරුද්ධ වෙන ආකාරය Taman දකිනවා. ඒ රූපය හොයාගෙන නැවත බාහිරට දුවන්නේ නැහැ. ඇතෙන් රූපයක් දැකලා කෝපයක් කියලා හඳුනගන්න පුළුවන්. රූප නොබල ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. ඇස උදව්වක් වුණා. හැබැයි ඒ රූපය Taman නිර්මාණය කරගත්ත දෙයක් කියන එක Taman දන්නවා. ඊළඟට අත දික් කරන්න යන්නේ ඇසෙන් බලපු රූපය දකින්න නෙවෙයි ඔහු යන්නේ. ඇසෙන් රූපය දැකලා කෝපය හඳුනා ගන්න පුළුවන්. ඒ හඳුනා ගන්න විඥානය කියන කෝ දන්නවා. වතුර ටිකක් විඥානයෙන් හඳුනාගත්තු කියන එකක් දන්නවා. ඒක ඔහු බාහිරට යනකොට හිත බාහිර බැස ගන්න නැති විදියට තමයි ඔහු බාහිරට යන්නේ. එහෙම පුළුවන්කම තියෙන්නේ හරියට සිහියෙන් සහ නුවණින් යුක්තව තමන් මේ අස්කන්න ආසාදී ඉන්ද්‍රිය ළඟ හිටියොත්. එහෙම සති සහ සම්පජඤ්ඤ කියන දූත යුවල විසින් සම්මා සතිය නැමැති දොරටුව හරහා ආවතින් ඔබට පණිවිඩය විතරක් ඔබේ විඤ්ඤාණයට දීලා යනව. හැබැයි ඔබ එළියට අරගෙන යන්නේ බැරි වෙලාවක් මේ දොරටුවේහි සම්මා සතිය නොහිටියොත් මොකද වෙන්නේ? එතෙන් එන්න අර නියම දූතයෝ දෙන්න නිව අරන් එන්නේ අසමාදී වූ අසම්පජඤ්ඤේ යුක්ත දූත යුවලක් මේ පණිවිඩය ඔබට අරන් එන්නේ. ඇවිල්ලා විඤ්ඤාණ පණිවිඩය දීලා මොකද වෙන්නේ? ඔහු ආපු දොරටු වෙන්නේ යන්නේ වෙන දොරටුවක් කියන්නේ. ඇසෙන් මට මේක පෙන්නලා ඔහු කයින් යන්නේ කයින් මේක අල්ලන්න පුළුවන් කියලා යන්නේ ඊට පස්සේ. ඔහු ඇතේම නැවත නික්මලා ගියේ නැහැ. එතකොට අර නිකන් නෙවෙයි වෙන පාරක යන්නේ අර නගර මැද ඉන්න නගර හිමියා එළියට අරගෙන යන්නේ. නගර මැද ඉන්න විඥානය නැවත නගර හිමියා එළියට අරන් ගිහිල්ලා බාහිර රූපය තුල නවත්තලා දුක ඇති කළ දීලා ඔහු වෙනත් කෙනෙක් විදියට හොරහින් යන්නේ. මේක තාම සියුම් උපමාවක් ඈ. ඔබට දැස වෙන්නට ඕන ඔබ මේක තේරුම් ගන්න. ඔබට කාටවත් මේක තේරුම් ගන්න බැරි වෙන්න බෑ. ඔබ හුඟාන් දැක්සයි හැම දෙනෙක්ම. මේ දැක්ස නිසාම ඉතින් ලෝකෝගලේ භාගයක් මාවෙන්නේ අනිත් පැත්තටනේ. ඉතින් මේකත් ඔබ තේරුම් ගන්න පුළුවන් වෙන්නට ඕන. තව තව හිතලා හරි දන්න ඇත්ත එක කතා බහ කරලා හරි මෙහෙම දර්ශනයක් බුදුදහම තුළ පින්නතුන් කියනවා. එතකොට මේ දර්ශනය කියනක පින්නතුන් එදා එදෙනදා අපි අම්මට තාත්තට සලකන්න ඕන පින්කම් කරන්න ඕන කියන වගේ සාමාන්‍ය දෙයකට වඩා කියලා දෙයක්. හැබැයි පින්නතුන් එකක් තේරුම් ගන්න. ඔබ මේ දර්ශනේ තේරුම් ගත්තා කියලා ඔබ අර සාමාන්‍ය මට්ටමේ යුතුයකන් ටික තින්දහම් ටික නොකරන කෙනෙක් වෙන්න බෑ. ආ දැන් මේ දේවල් අහලා ගිහිල්ලා ගෙදර ගියපු ඉඳලා ඉඳලම භාවනා කරනව නම් රෙදි හොදන් නැත්නම් අතු ගානියම නැත්නම් අපිටත් බැනුම් අහන්න ඊට පස්සේ. පින්නතුනි මේව අහන්න අහන්න තවත් ගෙදර අතුපතු ගාන කෙනෙක් වෙන්න ඕන, රෙදි හොදන කෙනෙක් වෙන්න ඕන, උදෙන් නැගිටින කෙනෙක් වෙන්න ඕන, කෑම වෙන කෙනෙක් වෙන්න ඕන. තමන් ඇඳුම් විතරක් නෙවෙයි ගෙදරින් අනිත්‍යගේ ඇඳුනොත් එක්කම ඈ සෝදන අනිත්‍යටත් එක කෑම වෙන කෙනෙක් බවට තමන් පත් වෙන්න ඕන. තමන්ගේ වාහනේ විතරක් නෙවෙයි අනිත් කෙනාගේ වාහනේත් එක්කම හොදන කෙනෙක් බවට තමන් පත් වෙන්න ඕන. ඇයි ඒ? පින්නතුනි අපිට වෙනත් රටකට යන්න ඕන නම් අපි ගුවන් ටිකට් පතක් අපි ගන්න ඕනනේ අපිට ගුවනේ යන්න. හැබැයි ගුවන් ටිකට් පත ගත්තයි කියලා පින්නතුනි ගුවන් යානේ ඔබේ ගෙදරට එන්නේ නැහැ. ඔබට ගුවන් තොටුපළට යන්න වෙන වාහනයක් අරගෙන. අන්නේ ගුවන් තොටුපළට වාහනයක් අරන් යනවා වගේ තමයි ඔබ එදිනෙදා කරන මේ යුතුයකම් ටික. මේ දානාදී පින්දහම් ටික හරියට ඔබ අර ගුවන් තොටුපළට යන්න යොදන උත්සාහය වගේ දෙයක්. ඔබ ඒ ටික නොකරොත් ඔබේ ළඟ සල්ලි තිබුණත් ඔබ ගුවන් ටිකට් පතක් අරන් තිබුණත් ඔබට ෆ්ලයිට් එක මිස් වෙනවා මිසක් ගමන යන්න බෑ ඔබට. ඔබ මේ දේවල් ටික නොකර හිටියොත් පින්නතුනි මේ දිනදා යුතුයකම් ටික වගකීම් ටික තින්කම් ටික ඔබ නොකර හිටියොත් පින්නතුනි ඔබේ දැනුම ඔබේ හිතට බරක් නිසා ඔබේ ජීවිතයට ආලෝකයක් වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි අපි සාමාන්‍ය බිම් මට්ටමට බහින්න ඕන ප්‍රායෝගිකව. සාමාන්‍ය කොස්ස ඉඳලා ගෙදරදී ගන්න ඕන පින්නතුනි. නැතුව බෑ. ගහගන්න නෙවෙයි අතුපතු ගන්න. පින්නතුනි එතන ඉඳන්ම මේ බැන ටිකේ ඉඳන්ම නිර්හංකාරව අනතිමානීව අවංකව නුවණින් සහ වීරියෙන් මේ ගමන අපි දිගින් දිනෙන් දින ඉදිරිය බලා යන්නට ඕන. ඉතින් අපි මේ වෙසක් දිනය සමර මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මේ සදහම් මඟ පින්නතුනි මේක ඊටාම ටික කාලයකට ලෝකෙ බැබළෙන දෙයක්. ඒ ආලෝකෙන් අපි මේ අහම්බෙන් හෝ සම්බන්ධයෙන් අවස්ථාව මේ අවස්ථාව හිමි කරගන්න එපා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කනාතීතාහි සෝ සම්තිය කියලා. කනෝ වේ මා උපජ්ජගා මේ ක්ෂණය මේ සුබ මොහොත මගහැරගන්න එපා. මේ මගහැරගත්තොත් තමයි බොහෝ කාලයක් තමට පසුතැවෙන වෙනවා කියලා. ඒ නිසා පින්නතුනි මේ මනුස්ස ලෝකේ ඔබ ජීවත් වෙන තව එක දවසක් වෙන්න පුළුවන්. ඒ ජීවත් වෙන එක දවසේ පින්නතුනි අවුද්දෝත්පාද කාලයක මනුස්ස ලෝකේ සක්විතරණය වෙලා අවුරුදු දහස් ගණනක් ජීවත් වුණාට වඩා වටිනවා. මනුස්ස ලෝකේ බුද්ධෝත්පාද කාලයක ජීවත් වෙන එක දවස වටිනවා පින්නතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝචේ වස්ස සතන් ජීවේ අපස්සෝ ධම්මොත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්මොත්තමං කියලා. ධර්මයෙන් නොදැක මේ චතුරාර්ය සත්‍ය තේරුම් නොගෙන වසර 100ක් ජීවත් වෙනට වඩා මේ ධර්ම තේරුම් අරගෙන ඒ ධර්ම නුවණින් මෙනෙහි කරලා එක දවසක් ජීවත් වීම උතුම් කියලා දේශනා කළා. එනිසා බුදුරජාණන් වහන්සේ අපෝ නිතරම උනන්දු කෙරේවි. අත දීපා බික්කේ විහෙරතත් සරණා නාන්‍ය සරණා. තමන්ට තමන්ගේ හිත නිකන් හිත නෙවෙයි සම්මා සතියත් එක්ක යන හිත තමන්ට පිළිසරණක් කරගන්න. ධම්ම දීපා බික්කේ විහෙරත ධම්ම සරණ නාන්‍ය සරණ. ධර්මයේ පිළිසරණක් රැකවරණයක් පහනක් කරගන්න. දිවිනක් කරගන්න. නාන්‍ය සරණ. එන කිසිම සරණක් නැහැ පින්නතුනි. නිතරම මේ ධම්ම අහන්න. අහන ධම්ම තවත් තමන්ගේ ජීවිතය තුළ වඩ වඩාත්ම තහවුරු කරගන්න. ඒ ධර්මයේ ආලෝකය ජීවිතයට ළමන්න. හැම මොහොතක්ම සිහියෙන් හානුවණින් වාසය කරන උත්සාහ ගන්න. ඒක පින්නතුනි පරලෝ සුගතිගාමි වෙන කරන වැඩක් නෙවෙයි. ඒ දහම් ප්‍රතිපදාව මේ ජීවිත කාලය තුළ මේ මොහොතේම දුකෙන් නිදහස් වෙන ධර්ම උත්සාහයක් ඒ. පින්නතුනි මේ කරන කුසලයේ නිසාම ඔබ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිගන්නව නම් මේ විදිහට පින්නතුනේ සමථ විදර්ශනා දෙකෙන් අපට උපරිම ලෙස සිහිය පිටුවා ගන්න පුළුවන් නම් ඒ ප්‍රතිපදාවක් තමයි පින්නතුනේ මේ ලෞකික ජීවිතය සාර්ථක වෙන කරන්න තියෙන ඉහළම දේ. Taman දැහැමි විදිහට දිනු වෙන කැමති නම් අධ්‍යාපනය ලබන්න, ආර්ථිකයෙන් දිනු වෙන්න, හොඳ මිත්‍රයන් ලබන්න, නෑදෑයන් ලබන්න, පින්වත් දරුවන් ලබන්න හැම දෙයකමත් හේතු වෙන්නේ පින්නතුනේ මේ කුසලයම තමයි. මේ ප්‍රතිපදාව තුල මං ඉන්නෝ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න වෙනත් පිළිවෙලක් කියලා එකක් නැහැ. මේ ඉඳීමේ අනිසංශ විදිහටම තමයි උත්සාහයෙන් ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ ඉගෙන ගැනීමත් සාර්ථක වෙනවා. රැකගෙන ආරක්ෂා කරන කෙනෙක් නම් ඉක්මනින්ම තමන් බලාපොරොත්තු වෙන ආර්ථික ඉලක්ක වලට තමට යන්න පුළුවන්කම ලැබෙනවා. තමන් හොඳ ඥාති මිත්‍රාදීන් අපේක්ෂා කරනවා නම් ඒත් හොඳමයි තමන්ගේ ජීවිතේ මොන ගැනනවා. ලෝකෙ කොහෙ හිටියත් හොඳමයි තමන්ගේ කලන මිතුරන් බවටපත් වෙනවා. පින්නතන මේ වඩන පින අනිසංශ විදිහට. ඉතින් අපි දිනෙන් දින මේ දහම් මාගේ ඉදිරියට යනට අදිස්ථාන කරගනිමු. අද අප සාකච්ඡා කළේ බුදු දහම තුල සඳහන් වන මූලික කරුණ කීපයක් පිළිබඳව. ලෞකික සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් සාපේක්ෂව සම්මාදිට්ඨිය කොටස් දෙක අපි විස්තර කළා. ඊට අමතරව දුක දුක සත්‍ය වෙනස අපි තේරුම් ගත්තා. ඒ හතරෙම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා සාමාන්‍ය ලෝකේ යන හතරක් සඳහන් කළා. ඒක ආර්ය සත්‍යයක් විදිහට යන විදිහත් අපි පැහැදිලි කළා. ඊළඟ සතිපට්ඨානයත් අපි සාකච්ඡා කළා. සතිපට්ඨානය කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනා කියන්නේ මොකද්ද කියලාත් අපි තේරුම් ගත්තා. පින්නතුනේ මේ යන ධම්මගේ ප්‍රතිඵල විදිහට සම්මා සතිය තුළ තමන් ඉන්නකොට එක පැත්තකින් සමතය දිනු වෙනවා, අනිත් පැත්තෙන් විදර්ශනාව දිනු වෙනවා. ඒ වගේම මේ දහම් තුල අනිසංශ පේනකොට එන්න එන්නම පේනතුනේ තමන්ගේ වීරිය වැඩි වෙනවා. තමන් ඉක්මනටම වඩා වඩාත්ම රිසල්ට් එක ගන්න ඕනේ කියන හැඟීමක් ඇති වෙනවා. ඒතකොට පේනතුනේ අපේ ජීවිතයේ එදිනෙදා දැන් අරගල කරන සාමාන්‍ය දේවල් පිළිබඳ උත්සාහය ටිකක් අඩු වෙනවා හැබැයි. තමන්ගේ ජීවිතයේ ඉහළම ඉලක්කය බවට පත් කරන්නේ මෙන්න මේ සද්ධර්ම ප්‍රතිලාභය ලබන පේනතුනේ. අපි මේ මානුෂ ලෝකයේ මේ තත්ත්වයට ආවේ මෙතෙන්දී මෙන්න මේ ඉහළම දහම සාක්ෂාත් කරගන්න පේනතුනේ. ඊට පල්ලෙහා වෙනස් දෙයක් ජීවිතේ ලොකු දෙයක් වෙන්න බෑ අපට. දැනට කරන දේවල් අත්හරින්න නෙමෙයි මේ කියන්නේ. දැනට කරන දේවල් ඒ විදිහටම කරන්න කමන්නේ. හැබැයි මේ ධර්මයේ හැසිරෙන එක ඒ සියයට වඩා ඉහළම තැනින් තමයි තියාගන්න. එතකොට අර දැනට ගන්න හොඳ දේවල් තවත් වැඩිපුරක් හොඳට වැඩිපුරක් නොනින් කරනවා. අපි දැනට කරනට වඩා සාර්ථකව කරනවා. එතකොට මේ දෙකම සාර්ථක වෙනවා. බුදුරජාණන් වහන්සේ පිනුතන විශේෂයෙන් අභිඥා සූත්‍රයේ දේශනා කළ අපි නිතරම සාරාංශ විදියට දේශනා කරන සූත්‍රයක්. කුමන දේශනා කරත් අපි මේ අභිඥා සූත්‍රය ගැන කරුණු පැහැදිලි කරනවා. පිනුතන බුදුහම දේශනා කරන ලෝකේ නුවණැති කෙනෙක් ඉන්නවා. දැන් ඔබ උනත් කැමති නේ නුවණැති කියලා කියනවා කියනට නේද? දැන් ඔබ හුඟක් ලස්ස නැහැ කියනට වඩා, ධනවත් කියනට වඩා, අය කියනට වඩා, උගත් කියනටත් වඩා ඔබ කැමති බුද්ධිමත් කෙනෙක් කියනවා නේද? හා පින්නතනි බුදුහාම කියනවා අන්න ඒ වගේ බුද්ධිමත් කෙනෙක් තම විශිෂ්ටම ඥානය යමක් දැනගන්න තියෙනවා නම් මොකන්ද ඒ දැනගන්න තියෙන්නේ කියලා. ඔය තමයි සංකේතයන පංච පාදනක් සඳහා දුක්පාගෙන ගන්න එකනේ දුක සත්‍ය දැනගන්න. කියන්නේ දුකයි දුක සත්‍ය වෙනස තේරුම් ගන්න එක තමයි තමන්ගේ බුද්ධියට කරන ඉහළම ගෞරවය. ඔබ ගිහපු විශ්වවිද්‍යාලයට කරන ඉහළම ගෞරවය. ඔබ ගිහපු පාසලට දෙන්න පුළුවන් ඉහළම ක්‍රෙඩිට් එක තමයි ඔබ දුක සත්‍ය තේරුම් ගන්නේ. ඊළඟ කාරණේ සඳහන් කරන නුවණැති කෙනෙක් තම විශිෂ්ටම ඥාණයෙන් යම ප්‍රහිණ කරන තියෙනවා. මොකද ප්‍රහිණ කරන්න ඕන කියලා. ප්‍රහිණකල යුතු කාරණා විදිහට දේශනා කරන්නේ අවිද්‍යාවයි භව තණ්හාවයි කියලා. අවිද්‍යාවයි මේ භවයට තියෙන ඇලීමයි කියන දෙක තමයි දුරු කරන්න දේවල් වලින් ඉහළම දේ. එන සඳහන් වෙන නුවණැති කෙනේ තම විශිෂ්ටම ඥානයේ යම ප්‍රත්‍යක්ෂ වඩන තියෙනවා. ඒ වඩන ඕන මොකද කියලා. ඔව් ඒ තමයි සමාධි දර්ශනා දෙක. දිනෙන් දින තත්පරයෙන් තත්පරේ හරියි. තමන් සමත භාවනාව කිරීම සඳහා කරන කාලය වැඩි කරන. වැඩිපුර වේගෙන් කරොත් වැඩිපුර ප්‍රතිඵල හම්බේ. මේක මාසිකව වැටුප් ලැබෙන ක්‍රමයක් නෙවෙයි. මේක අත්තම් ක්‍රමයට පෑ ගන්න තමයි වැටුප් ලැබෙන්නේ. මාසික වැඩක් නම් අස්වැන්දල නිකන් හිටියත් පඩිය හම්බෙනවා. මේක එහෙම නැහැ. මේක වැඩ කරපු ගානට තමයි පඩිය හම්බෙන්නේ. ඒ නිසා ටිකෙන් ටික කාලේ වැඩි කරගන්න. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව මේව නිතරම වඩන්න පින්න තුනේ. මේ වඩන්න වඩන්න Tamanටම ජීවිතයේ සතුට වැඩි වෙනවා. බාහිර පුද්ගලයෙකුට ඔබ පාලනය කරන්න තියෙන හැකියාව එන්නෙම අඩු වෙනවා. දැන් අපි වෙන තුනේ ඇත්තටම කිව්වොත් අපි අනිත්‍යයට අතපාල ඉන්නේ නැහැ. ඇයි ඒ? බාහිර කෙනෙක් ප්‍රශංසා කරන්නකම් බලාගෙන ඉන්නවා. අනේ ඔය හරිය ලස්සනයි කියලා කියනකම් බලාගෙන ඉන්න නැත්තම්. දැන් කෝල් එකක් එනකම් බලාගෙන ඉන්න. හොඳ රූපයක් එනකම් TV එකේ බලාගෙන ඉන්න. දැන් පිනුතන අපි බාහිර මත බාහිර රූප ශබ්ද මත තමයි දැන් යපිලිනේ. ඇත්තටම දැන් අපිට නියම නිදහසක් නැහැ. බාහිරයට ඉතාලම පොඩි දෙයකින් අපව පාලනය කරන්න පුළුවන්. ඉතාලම පොඩි දෙයක් දීලා අපව රවට්ටන්න පුළුවන්. පොඩි ළමයි වගේ අපි දැන්. ඉතාලම පොඩි දෙයකින් අඬවන්නත් පුළුවන්. මුණ නරකන්නත් පුළුවන්. ඉතාලම ඉක්මනට අපිව වෙනස් කරන්න පුළුවන් මේ බාහිර දෙකින් දැන්. පිනුතන අන්නේක ටිකෙන් ටික අඩු කළා. තමන් මතම තමන් යැපෙන විදියට. තමන්ගේ හිත මතක් නෙමෙයි පින්නද තමන්ගේ ප්‍රඥාව මතම ප්‍රඥාව තුලින් තමන් අභිෂේක කරන කෙනෙක් බවට පත් කරන්නයි බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්ම දේශනා කළේ. ඒ නිසා නුවණැති කෙනෙක් තම විශිෂ්ටම ඥානෙ යමක් වඩන්න තියෙනවා නම් ඒ මොකද වඩන්න තියෙන්නේ? ඒ තමයි සමථ දර්ශනා දෙක වඩන්න. හිත සමාධිමත් කරන කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. වර්තමානයේ තුල සිහියෙන් එක කුසල අරමුණක හිත තියාගන්න හැකියාව ටිකෙන් ටික වැඩි කරගන්න. හිත නිතරම අතීතයට අනාගතයට දුව යන එක තමයි හිතේ හැටි. ඒක ටිකෙන් ටික අඩු කරන්න සුළු භාවනාවකින් පටන් ගන්න ඉස්සෙල්ලා. දැන් සියලු සත්වෝ සුවපත්ත්වවා, සුවපත්ත්වවා, සුවපත්ත්වවා කියන දැන් බුදුරජාණන් වහන්සේගේ එක බුදු ගුණයක් හරින් අරගෙන අරහන් අරහන් හරි සුගතෝ හරි නැත්නම් ඒ ගුණ ටික ඔක්කොම අනුපිළිවෙලින් හරි ටිකෙන් ටික සමතේ දිනු කරා. ඒහෙද සමාධිමත් වෙනවත් එක්කම ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි ඒ වශයෙන් බලන්න ටිකෙන් ටික. ස්කන්ධ විදියට, ආයතන විදියට, ධාතු විදියට, නාම රූප විදියට විවිධ විදි වලින් බලන්න මේවා. පින්නතුනි මෙන්න මේ මාර්ගයේදී මේ ප්‍රතිඵලයක් විදියට නොනැති කෙනෙක් තම විශිෂ්ටම ඥානයෙන් යමක් සාක්ෂාත් කළ යුතු නම් අන්න ඒ දේ සාක්ෂාත් කරනවා. මොකක්ද සාක්ෂාත් කරන්න තියෙන්නේ? ඔව් විද්‍යා විමුක්ති දෙක. විද්‍යා කියන්නේ මේ දැනුම තමන් අත්පත් කරගන්නට ඕන. මේ විද්‍යාව ආලෝකයට දල්ව ගන්නට ඕන. මොකක්ද විද්‍යාව කියලා කියන්නේ? හැම මොහොතෙම තියෙන පින්නතුනේ හට ගැනීම නිරුද්ධ වීම දෙක තියෙන. හැම මොහොතම මොහොතක් පාසා මොකද වෙන්නේ? ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවා. වෙන කිසිම දෙයක් වෙන්නේ අපේ ජීවිතේ. මෙච්චර වෙයි. මේ දර්ශනයත් තුල ඉඳගෙන පින්නතුන හැකිතාක් ජීවිතය ඉදිරියට යන්න. ඒ හිතේ ප්‍රමාණ තම අභිමුඛයටපත් වෙනවා. කෙලස් වලින් නිදහස් වෙනවා, දුකෙන් නිදහස් වෙනවා. අවිද්‍යාවෙන් නිදහස් වෙච්ච ප්‍රමාණ තමන් දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ තැනැත්තා වයසට යද්දී, ළඩ වෙද්දී, මහලු වෙද්දී, මරණයට ළඟා වෙද්දී, තමන්ගේ ළඟම ඥාතීන් බියෝ වෙද්දී, ඔහු දුකට පත් වෙන ගතිය එනෙම අඩු වෙනවා. ඇයි? ඔහු බාහිර රූප මත නෙවෙයි දැන් යැපිලෙන්නේ, තමන්ගේ ආධ්‍යාත්මය තුනම යැපිලෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ බාහිර දේ තුල උපේක්ෂාට පත් වෙනවා විතරක් නෙවෙයි, තමන්ට එන ඉතාම ආදරය කරන ඥාතීන් තමන්ගෙන් සමුගන්න කලින් ඉක්මනටම ඒ ඇයටත් මේ දහම් ආභාසය ලබා දීලා හැකිතා කියයි දහම තුළට ගන්න දැඩි උත්සාහයක් තමන් ගන්න. මේ දහම අනාගත පරපුරට දායාද කරන්න යම්සි මෙහෙවරක් තමන් කරනවා. තමන් මේකෙන් දායාදේ ලබාගත්තු වගේම අනාගතයේ මේකට උරුම කළ දෙන්න උනන්දු වෙනවා. අද සාකච්ඡා කරපු කර්මවලින් පින්නතුන ප්‍රශ්නහන තියෙනවා නම් අහන්න පුළුවන්. ඔව් ඇත්තෙම වර්තමානයේ පංච විඥාණයෙන් වර්තමාන ගන්න තුල අපට ඇත්තම ආස්වාදයක් විඳින්න බෑ ඒක. අපි නිතරම දකින්නේ අතීත නිරුද්වේච් එකක් තමයි දකින්නේ අහන්නේ කියන්නේ. ඔක්කොම පහම කරන්නේ ඒක. වර්තමාන විඥානයත් වර්තමාන විඥාණය තුලම දකින්න ඒකත් නිරුද්වේච් විඥාණයෙන් බලගන්න ඒක. වර්තමානයේ ඉන්න මේ කියන්නේ මේ සිහිය තුල ඉන්න එක, මේ අවබෝධය තුල ඉන්න එක එකයි. දැන් අපි විදුලි පන්දමක් දාලාගෙන පහනක් දාලාගෙන යනකොට අපි නිතරම බලන්නේ ඉස්සරහනේ බලන්නේ. ඉස්සරහා බලාගෙන ඉඳලා අපි මෙතන තමයි ඉන්නේ නිතරම. ඒකනේ ටෝච් එක ඉස්සරහට අල්ලගෙන අපි ඉන්නේ කලින් ටෝච් එක ගහපු තැන තමයි ඉන්නේ. ඒ වගේම තමයි අපි නිතරම අපි දැන් ආසාද විඳිනවා කියලා විඳද විඳින්නේ ඒ කලින් නිරුද්ධ වෙච්ච එක. දැන් වාහනේ අපි ඉස්සරහා බලාගෙන drive කරන්නේ රෝධාතර මෙහෙ තියෙන. ඇස් දෙක තියෙන හරි. රෝධ දිහා බලාගෙන drive කරන්න බෑ අපට ඒක. හොඳයි පින්නතුනි, අපි අද සාකච්ඡා කරපු කරුණු පිළිබඳව ඔබට මේ පත්‍රිකාවක් සකස් කරලා තියෙනවා, කැමති පින්නතුන ගන්න පුළුවන්. අද අප සාකච්ඡා කරපු කරුණු වල සාරාංශය මේ අත්පත්‍රිකාවේ තියෙනවා. ඉතින් පින්නතුනි ඔබට මේ කරුණු හැකිතාක් දුරට ජීවිතයට සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න. ඒ සඳහා තමන් ඉදිරි නිතරම කරන දාන ආදී පින්දහම් වලින් ආශිර්වාදය තමන් නිතරම ලබා ගන්න. තමන්ට පින්නතුනි නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය අවශ්‍යයි. හොඳ කල්‍යාණ මිත්‍රයන් අවශ්‍ය මේ දින දා ගන්න පින්කන්තිකෙන් තමයි ඒක අපි ලබාගෙන තහවුරු කරගන්නේ. ඒ ටික නොකරොත් අපිට මේ ආනිසංස ටික ලැබෙන්නේ නැහැ අපට. නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒ දේවල් නොලැබුණොත් අපිට මේ ධර්ම හැසිරෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා අර වටා පිටාවේ පරිසරය සකස් කරගන්න මේ දින දා ගන්න පින්කන් ටික උපරිමයෙන් කරන්න පින්නතුනි. නිකන් ආවටි ගණන් කරන්න එපා. තාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කරන දේ කරා. තමගේ ගෙදර වැඩිහිටි අමතා තියෙනවා නම් කෑම ටික සුදානක අත් දෙකෙන්ම දෙන්න. තමගේ මහත්තයට හෝ නෝනට හෝ ඒ මැදයක් දෙනවනම් ඒකත් හොඳ ගෞරවයෙන් දෙන්න. එතන ඉඳන්ම පිනතුනේ මේ කුසලයේ වැඩි වෙන විදිහට ඉන්න. ඒ සුළු දෙයක්වත් කවදාවත් නොසලකා හරින්න එපා. තමන් එක එකට වාඩි වෙලා කෑම කන කෙනෙකුට වතුර කෝප්පයක් හරි ඉවලට තියන්න පුළුවන් නම් තියන්න. වයසින් බාලුනත් කමන්නේ. ඒ දෙයින් ඉඳන්ම මේ කුසලයේ දිනු කරගන්න තමයි. සමහරට අපි මේ බොහෝ දේවල් ගැන එච්චර සැලකන්නේ නැහැ. බොහොම ආවට ගියට තමයි හිතන්නේ. නමුත් වෙනතුනේ හැම දෙයකින්ම දැස්සගෙන පිනෙන් ශක්තිමත් වෙනවා ඒකයි. ඒක ආනිසංස මරණයෙන් පස්සේ නෙවෙයි. මේ ජීවිත කාලය තුළදී මේ ඒ ඇත්ත කිනකොට පිනතුනේ ඒ ඔබ ගැන ලොකු ගෞරවයක් හට ගන්න පස්සේ කාලයක් යද්දී. ඒ ඊට පස්සේ ඔබට මේ දහම ගැන උදව් කරනවා. ඔබෙන් අඩුපාඩුවක් වුණාට ඒක නම් එච්චර සැලකන්නේ නැහැ ඊට පස්සේ. මෙච්චර හොඳ දේවල් කරන්න කෙනා අතින් අඩුපාඩුවක් වුණායි කියලා යාලේ එක්තරෙක් කලකන්න ඊට පස්සේ ඔබට නිතරම සමාදෙනේ කියලා සූදානම් ඔබ නිතරම හොඳ දේවල් කරන්න ඉන්න. මේ විදිහට පිනතර අපි නිතරම මේ දහම තුල අනිසංස ලබා ගමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් නූතන් පින් කමරණි සංසයෙන් අප නමින් මියගේ ඥාති උදේ මේ පින් අනුමෝදන්ව සූපත්ත්වවා කියලා අපි සාදු කියලා අනුමෝදන් කරනවා. සමයද ශ්‍රී දේවිනුත් මේ පින් අනුමෝදන්ව අපත් සම්බුද්ධ ශාසනයත් අපේ රට දෙස් සමයන් බොහෝ කාලයක් රැක දෙත්වා කියලා අපි පින් අනුමෝදක් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුවෙන් පිනතුන හැම දිනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. සතර ජීවිත සුවපත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්දේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මේ දෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා ස සොවින්ත වෙනසත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දෙනාටම තෙරුවන් සරණයි.